නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමං කෝචි යුත්තසති නපියං භායාමි කස්සති මෙත්තා බලේනුපත්තන්දෝ රමාමි පවනේ තදාති ශ්‍රද්ධාවන්ත හිමිතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහතු සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේගේ මෛත්‍රී පාරමී බලය දැක්වෙන බෝධිසත්ව චරිතයකට සම්බන්ධ ගාථාවක් ධර්ම දේශනය සඳහා මාතෘකා කරන්න යෙදුණි. පින්වත් අජන්ත ස්වයිසා මහත්මානන්ගේ වචනයෙන් දැනගන්න ලැබුණ මේ මෞඛ්‍ය දෙපළ මැයි මාසයේ 21 වන කොට විවාහපත්තීමෙන් අවුරුදු 60ක් සම්පූර්ණ වෙන බවත් මේ දෙදෙනාට ආශිර්වාද පිණිසයි අද මේ ධර්ම දේශනය පවත්වන්න යන බව ප්‍රකාශ වුණා. සැබවින්ම අවුරුදු 60ක් තිස්සේ මේ දෙපළ මේ වාගේ ශ්‍රද්ධා සම්පන්න, සීල සම්පන්න, සුත සම්පන්න, ත්‍යාග සම්පන්න, ඥාන සම්පන්න දරු පිරිසක් හදමින් මෛත්‍රීන් විසූ නිසායි අද මේ සැනසෙල්ලේ ජීවත් වන්නේ. එමේ මෛත්‍රී පිළිබඳව හැඳින්ෙන ප්‍රවෘත්තියකුයි මේ ගාථාට සම්බන්ධ වන්නේ. අපේ සරුවක්නේ ශාසනයෙහි දුතාංගධාරීන් අග්‍ර වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේක පූර්ව ජාතියකදී ගංගානම් ගඟේ එක් පැත්තක ඉතාමත්ම උසස් බ්‍රාහ්මණ වංශයක උත්පත්ති ලැබුවා. ඉමාංශයේ උපන්නේ බමුණෝ ඉඳලා ඇවිල්ලයි. එනිසා රූපේනොත්, ඥානේනොත්, සැපේනොත්, පිනේනොත් බොහෝම ඉහළයි. දුටුවම් මනපහා පාදෙන බොහෝම සෞන්දර්ය රූප විලාසයක් තිබුණා. ඒ අතර එකතන බමුතලේ ඉඳලා ඒ එක කාලයේම උපන්නා පේජාති එකත පින්දාම් කරගෙන ආපු දෙවැන්නිය. එතුමිය ගඟෙන් එගොඩ උපන්නේ. එතුමියගේ නම පාරිකා කුමාරිකාව බ්‍රාහ්මණ වංශික බොහෝම සිල්වත් ගුණවත් රූමත් පුණ්‍යවන්ත උත්තමාවක්. මෙල මිගොඩ උරන්නා වූ එතුමන්ගේ නම දුකූල පණ්ඩිත. මේ දෙදෙනාම බඹලෝයින් ආපු නිසා ගිහි ජීවිතයේ විවාහපත්ති සිටීමට කිසිසේත්ම කැමතුනේ නැහැ. දෙපිරිසේම දෙගොල්ලගේම දෙමෝපියන් දෙන්නගෙත් ඥාතීන්ගෙත් බලවත්ම උපායක්‍රම නිසා මේ දෙන්න විවාහපත් වෙන්න සිද්ධ වුණා. එන් දුකෝල පඬිත ලිපියක් කියලා ඇරියා අතේ මම විවාහපත් වීමට කැමති නෑ තමන් වෙන සුදුස්සියෙක් සොයාගන්න කියලා පාරිකා කුමාරිකාවට පණිවිඩයක් ඇරියා. ඒ ලිපියේ මඟදී කඩා බලා ඊට වඩා වෙනස් ලිපියක් මිනි කෙනෙක් අතින් ලියලා යවුවා. පාලිකා කුමාරිකාවත් ඒ විදිහට ලිපියක් කියලා වෙනකොට ඒකත් මගදී කඩලා මේ දෙන්න සම්බන්ධ වෙන හැටියටයි ලිපියක් සම්පාදනය කළ මේ දූත පිරිස මේ දෙන්න එකතු කෙලේ. මේ දෙන්න බඹතලෙන් ආපු නිසා ධර්මයන් හා සමානයි, බොහොම පිරිසුදු සීල සම්පන්නයි. මේ දෙන්න තරුණ වයසේදීම වනගතව තවුස් පැවිද්දෙන් පැවිදිවි වනමුල් පලාපල ආහාර කර ගනිමින් භාවනා නියෝගීව වාසය කළා. මේ අතර බොහෝ කාලයකට පස්සේ සද්දේව රජතුමා මේ දෙන්නගේ සීල සම්පත්තිය ගැන පැහැදී මේ දෙන්නට ඉදිරියේ සිදුවෙන විපතක් දැක දෙන්නා ළඟට මිනිස් වෙසින් ආවා. ඇයිලා කියා හිටියා, ඔබ දෙන්න බොහෝම පුණ්‍යවන්තයි, ඔබ දෙන්නා බොහොම ඥානවන්තයි, ඔබ දෙන්නාට මැඩිකලක් යන ඉස්සර වෙලා ඇස් අන්ධ වීමේ විපතක් තියෙනවා. සද්දර සම්පත්තියක් ප්‍රාර්ථනා කරන්න කිව්වා. මේ දෙන්නම කිව්වා අපි බොහෝම සුද්ධවන්තයෝ. බොහොම පිරිසුදු අපි සීලය රකින්නේ. කොහොමවත් අපේ භ්‍රමචාරියාව අපි කඩන්න කැමති නැහැ. එතකොට කියා හිටියා සග්නෝ රජේ, "ඔව්, භ්‍රමචාරියාව කඩා ගන්න අවශ්‍ය නැහැ. මේ පාරිකා තපස්විනියේ යම් දවසක උතුණේ නැණ එතුමියගේ නාභියට මාප තැඟිල්ල කියන්නයි කිව්වා. ඒක නම් පුළුවනි කිව්වා. ඒ විදිහට ඒ අවස්ථාව සිද්ධ වෙනකොට දෙවලෝ සිටිය අපේ බෝධිසත්ව දිවරාජයාට සුතරේන අවස්ථාවේදී සබ්දෝ රජේ ආරාධනාවක් කළ මේ දෙන්නට දරුවෙකු වශයෙන් උපදින්නයි කියලා. මේ පුණ්‍යවන්තයන්ට සම්පත් ලැබෙන හැටි. සරණින්ම බෝධිසත්ව දිවරාජයා තාපිසාබානි ඉඳලා එයින් චුතේ මේ මෞතුමියගේ කුසේ පිළිසඳ ගත්තා. ඉතාම පුණ්‍යවන්ත බොහෝම ඥානවන්ත දිසෙන රංවන් සිරුරක් ඇති පුතෙක් බවට පත් වුණා. මාස 10ක් මේ මෞතුමියේ කුසෙන් දරාගෙන බිහිවුණ මේ පුතා බොහෝම ලස්සනයි. හරියට රක්තරණය කළ ශරීරයක් වගේ බොහෝම රංවන් පාට ඇති හැඩරුව ඇති පුතුරුණා. මේ දරුවාගේ සිව්මලිකම නිසාම මේ මෞපිය දෙපළේ කොහේවත් ඇවිදින්න යන්න දෙන්නේ නැතුව කුටියේ තියාගෙන සාත්තු සප්පායන් කරමින් පෝෂණය කළා. මේ දරුවා ඉතින් මෙසේ කෙනෙක් නෙමෙයි මතු බුදු වෙන බෝධිසත්ව දරුවෙක්. මේ දරුවා කොඩා කාලේ පටන් පුහුණු වුණේ මෛත්‍රී භාවනාව. කවුරුත් උගන්වලා නෙමෙයි පූර්ව ජාතිවල පුරුදු කරපු නිසා Tamanne වැටෙනවා මෙහෙම කළ යුතුයි මෙහෙම කළ යුතුයි කියලා. ඉතින් Tamanne කුටියේ ඉන්නවා මව්පිය දෙන්න පලාපල නෙලාගෙන හැම දෙයක්ම කරමින් දරුවා අදා වඩා ගත්තා. දරුවාට වාස 16 පමණ කාලය වෙන විට මව්පියන්ට මේ අනතුර සිද්ධ වුණා. මව්පියන් දෙන්නා පලාපල නෙලාගෙන කුටියේ වෙත එන අවස්ථාවේදී වනාන්තරයේ අවස්ථාවකදී විශාල ධාරානි ප්‍රාත වැස්සක් වැස්සා. මේ වැස්සෙන් නොතෙමින් පිළිසෙ හොඳට හේවණ ඇති අතුපතර පැතිරී ඇති ගහක් ළඟට ගියා. ඒ ගහ ළඟ හුඹක් තියෙනවා. මේ හුඹ උඩට නැගලයි මේ දෙන්නා මේ නොතෙමින් ඉඳ ගහ යට හිටියේ. මේ දෙන්නාගේ ඉසත ගහෙන් ලැබිරෙන සමහර වතුර බින්දු වැටෙනවා. මේ දෙන්නට දාඩිය දාලා හිටියේ මේ දාඩිය සහිත වතුර බින්දු ළඟ හොදාගෙන ගිහිල්ලා අර හුඹේ හුඹ සිදුරකට වැටුණා. එයින් මේ හුඹ සිදුරේ සැනවී සිටින විෂ ගෝර නාමයේ කෙපුණා. ඒකලා විෂ දුම් පිට කළා. විෂ දුම් පිට කෙරේ මේ නිසා දෙන්නගෙම අස් අඳ වුණා. දැන් ඉතින් යන්නෙන්න පාරක් පේන්නේ නැහැ. වාසනාවකට සාර්ථකව දැක්ක කළා නෙමෙයි විෂදුම් වැදුන විතරයි දෙක අඳ වුණා. දැන් ඉතින් දෙන්න අත්වැල් බැඳගෙන යහා මෙහා යන්න උත්සාහ කරනවා පාරක් ගැන කල්පනා කරගන්න අපහසුයි. ඔය අතර නියමිත වෙලාවට ආවේ නැති නිසා මේ ස්වර්ණ සාම කුමාරයා මේ දරුවාගෙනම සාම කම්මන් පාඩ නිසා ස්වර්ණ සාම කුමාරයා මෞපියන් යන්නේන අඩිපාර දිගේ ඉදිරියට කැලෑවේ ඇතුළට ගියා. ඊළඟ කතා කරමින් ගිය අම්මේ තාත්තේ කියමි. යනකොට මේ මෞපිය දෙන්නට කොහොම නමුත් සමීපෙනවට ඇහුණා. "සිකු අනේ පුතා අපි ආවල් කන ඉන්නවා. එන්න අපි ළඟට දාපට හැපෙන්නේ නැහැ" කියලා කිව්වාම මේ දරුවගේ මෞපියන්ගේ අධ දෙක අල්ලගෙන කුටියට එක්කාසු කරගෙන ආවා. දැන් ඉතින් දරුවා දෙමෞපියන් උපස්ථාන කරන්න පටන් ගත්තා. මින් ඉදිරියට දෙමෞපියන් දෙව අනන්ත දෙවිදින්න හැකියාවක් නැහැ. කුටියම නවත්තගෙන මේ කුමාරයන් වහන්සේ සෑම උපස්ථානයක් සැලසුවා. මේ ස්වර්ණ සාම කුමාරයාගේ මෛත්‍රී බලයෙන් මුළුමහත් වනාන්තරයේම ශ්‍රේම භූමියක් වෙන්නේ උනා. ඒ වනාන්තරයේ කිසිම සතෙක් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒ වන දේවතාවෝ පවා මේ දරුවාගෙන පුදුම විදිහේ මෛත්‍රී සත්‍යයට මිත්‍රත්වයකට පත් වුණා. දෙවියන් පමණක් නෙමෙයි සිව්පාවෝ පවා මේ ස්වර්ණ සාම කුමාරයා වතේ නිතර හැසිරෙනවා ඔවුන් ඊට මුරුදු වෙලා. ඉතින් මේ දරුවාට දර ගේන්න ඕන වෙනවා. වතුර ගේන්න ඕන වෙනවා. ඒ මවතාවල කුටියෙන් එළියට එනකොට මෝදෙන්නෙක් එනවා ළඟට. මෝදෙන්නෙක් ඇවිල්ලා පිටට පිට හේතු වෙනවා. ඉතින් මේ දෙන්නාගේ කරෝනේ දෙන්න අතරේ තියෙනවා වතුර ගේන ලබු කබල. ඒක කලයක් වගේ එකක්. මේක තියුණා මේ දෙන්න එහා මෙහා ඈතින් නැතුව හිමින් හිමින් ගංගලකට යනවා. ගඟට ගියන් පස්සේ මේ ලැබුව දිය ලැබුව වතුරේ පෙළයම දෙන්නගේ පිටවටින් තියවම දෙන්න මේ කාර්ගණ යනවානේ කුටිය ළඟට එතනින් බිමට බා ගන්නවා. දරගෙන ගියත් එහෙමයි. දරගෙන යනකොට මේ මෝ එනවා පස්සෙම. මේ දර කඩාගෙන දර මිත්‍යාක් හදලා මේ මෝ දෙන්නගේ ඇඟ උඩ තියනවා. දෙන්න ඈත් මෑත් වෙන්නේ නැතුව එක දානකට ඇවිල්ලා දර මිත්‍යේ බා ගන්නකම් දේනවා. මේ තරමට බනසතුන්ගෙන් පවා සහාය මෛත්‍රී බලයෙන් ලැබුණා. කිමේ ස්වර්ණසාම කුමාරයන් වහන්සේ මෞපියන් උනුපියන් සකස් දෙනවා, සකස් කර දෙනවා, ඇල්පන් සකස් කර දෙනවා. ලැසිගලියට යන්න ඕන තැන අතල් අත්සල බඳලා දුන්නා. අත්සල අල්ලගෙන යන්න පුළුවන් හැටියට. එයාගේම හැම උපස්ථානයක්ම මේ දරුවා කරනවා. කලාපල නිලාගෙන ඇවිල්ලා කවනවා, පොවනවා, නාවනවා, පිරිසිදු කරන ඔක්කොම කරනවා. මේ ටික කාලයක් මෞපියන් උපස්ථාන කරමින් ඉන්න අතරේ තවත් පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ කාලේ බර්ණස්නුවර රජසංකලේ පිළියක්ක තේන නම ඇති බ්‍රහ්මදත්ත නම වූ රජුව. ඔහුගේ පෞද්ගලික නම පිළියක්ක. රාජකීය නම බ්‍රහ්මදත්ත. මේ බ්‍රහ්මදත්ත රජුවන්ට ඕන වුණ මෝදණීමේ කරමින් මෝමස්කාමී කාලයක් එන්නේ. ඒස ඇමතිවරුන්ට බාර දුන්න රාජ්‍යය දුනු ඒකල කඩු ආදී අරගෙන වනගත වුණා. වනාන්තරය ඇවිදිනේ මුවන් මරාගෙන පුරුස්සාගෙන කමින් මෙහෙම යන අතර මේ ස්වර්ණ සාම කුමාරයන් වහන්සේ ඉන්න වනාන්තරයටත් ආවා. එදා හරියට මේ ස්වර්ණ සාම කුමාරයන් වහන්සේ මුවා දෙන්නා පිට වතුර භාජනයේ කියලා ගඟට යන වෙලාවයි. ගඟට යන වෙලාවේදී මුව බය වෙලා පැනලා ගියා. මුවන් දෙන්න බය වුණා මේ රජුලෝ දැකලා. රජුලන් ඒව වැටුණා. රජුලන්ගේ අතේ ආයුධ තියෙනවා. රජුලෝ ප්‍රාණඝාත කරන කෙනෙක් දැරින් සතුන් ඉවක් වැටුණා. අපරාධකාරයේ අන්තරාදායක කෙනෙක් කියලා. එතකොටම දුල ගියා මූටිකද. නම ස්වර්ණ සම කුමාරයා එතන වැල්ලේ හිටියා. වැල්ලේ ඉන්නකොට මේ රජුලෝ හිතුවා මේ කවුද? මිනිහෙක්ද? දෙවියෙක්ද? නාගයෙක්ද? අඳුරන්නේ නැහැ. ඒ තරම් මිනිස්යත්වයේ කවාගේ පුදුමාකාර කෙනෙක්. අන්තිමේදී කවුද කියලා බලන්නේ ඊතලයක් පපුවට විද්දා. ඊතලයේ විද්දාම මේ බෝධිසත්ව ස්වර්ණ සාම කුමාරයන් වහන්සේ වැල්ලේ දිගාවුනේ මව්පියන් ඉන්න ධාතේට දාලා. මේ වමනේ දැම්මා. මේ වමනේ දමමින් කියනවා මගේ ඇරෑනින් අන්ධ වූ මගේ මව්පියන් දෙන්න බලාගන්නේ කවුද? අන්ධ වූ මගේ මව්පියන් දෙන්න නොකා නොමේ අසරණව වියලේ මිය යනවා නේද? අනේ මගේ මව්පියන් දුක උත්යන් කරන්නේ වේවා කියලා කියනකොට රජුරෝ ලං වුණා. මේ මිනිස් බසින් කතා කරන්නේ කවුද කියලා බලන්න. රජතුමා ආශාචරය ඔබ කවුද? ඉතින් කතා කළා. මං ස්වර්ණ තාම. මව්පියෝ දෙන්න වල් කුටි ඉන්නේ. මේ අඩිපාදයේ ගියා මේ කුටිය අඹ වෙනවා. ඒ දෙන්න අන්ධයි. එනිසා මට දැන් තියෙන එකම දුක මව්පියන් දෙන්න මගේ අභාවයෙන් කනගාටුවෙන් වියලේ මියයි කියන එකයි. ඉතින් රජුරුවන් හිත උණු වුණා. මේ තරම් පින් ඇති නුවණ ඇති දරුවෙකුට නේද මම මේ ඊතලෙන් විද්දේ කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. රජුරෝ කිව බය වෙන්න එපා. මම දරුවෙකු වශයෙන් මේ මව්පියන් රැක බලා ගන්නම් කිව්වා. එච්චරයි බෝසතාණන් වහන්සේ මේ මූර්චා වුණා, විෂ මූර්චා වුණා. කතා නැතුව ගියා. රජතුමාගෙන් බොහෝම සංවේග වෙලා ජාර කුටිය වෙත. යනකොට මව්පියව කවුද කවුද කියලා. මේ ඔබේ පුතයි කිව්ව නෑ. අපේ පුතා එනකොට ඔහොම නෙමෙයි. පුතා එනකොට බොහෝම නිශ්ශබ්දයි. පුතා බොහොම ශාන්ත වෙන්නේ. සමන්නාසේ කවුද කියන්නේ? ඉතින් විස්තර කිව්වා. විස්තර කිව්වම මම බර්ණස් රජුරෝ සංආවේ සමන්නාසලා දෙන්නට උපස්ථාන කරන්නයි. ඒ මොකද මගේ යකින් ඔබේ පුතාට ඊතලයක් ඇදලා ගල්ලේ මේ කලුරේක චර්චිත වැටුණා. දැන් ඔබ දෙන්න කනගාටු වෙන්න එපා. මම රාජ්‍යයට යන්නේ නැහැ. මම උපස්ථාන කරනවා. අනේපා සජිකනෝගේ උපස්ථාන ගන්න අපි කැමති නැහැ. ඒ නිසා කරුණා කරලා අපි දෙන්නව පුතා ළඟට එක්ක යන්න. ඒ ටික අපට ඇති කිව්වා. ඉතින් මේ රජුරුවත් හඳා වැළපි මේ දරු මව්පිය දෙන්නගේ තියෙන අතරමකම ගැන බොහොම උණු වෙන අඩවතාවක් ඇතුව මව්පිය දෙන්නගේ අතින් අල්ලගෙන ගංගලකට ආවා. එනවස්ථාවේදී දැන් ඉතින් දරුවා සිහිසන් නැති වෙලා ඉන්නේ. මේ මව්පිය දෙන්න බිම වාඩි වුණා. මෑණියෝ ඉස්ස පැත්තෙන් උකුලොඩ තියාගත්තා. හේතුම අනිත් පැත්තෙන් උකුලොඩ තියාගත්තා. දැන් ඉතින් මේ දෙන්න සත්‍යක්‍රියා කරන්න පටන් ගත්තා. සබ්ජිරෝ විස්මිත වෙලා පැත්තකින් බලාගෙන ඉන්නවා. තමන් රැක්ක සීලය ගැන, තමන් වැඩ වූ භාවනාව ගැන, තමන්ගේ සංසාරයේ පුරුදු කළ ගුණධර්ම ගැන එක එකක් කිය කිය අර ඒ කලෙත් ගලවලා දාලා මේ දරුවාට සත්‍යක්‍රියා කරන්න ආතකදා. කොමාතකදා සත්‍යක්‍රියා කරනකොට දරුවාගේ ශරීරගත විෂය පොළොට බැහැලා ගියා. හැබැයි මේකට සෑහෙන වෙලාවක් ගත වුණා. ඔය අතර ආහසේ සිටියා වන දෙවතාවා. මේ වන දෙවතා දුවද පූර්ව ජාතියක බෝසතාණන් වහන්සේගේ මෞතුමිය. එතුමියත් අහකින් වෙලා සත්‍යක්‍රියා කළා. උදේ පාන්දර අරුණෝදය වෙනකොට දරුවාගේ විෂ සම්පූර්ණයෙන් බැහැලා ගිහිල්ලා නැගිට්ටා. දෙමව්පියන් දෙන්නගේ නිද් දෙක සුවපත් වුණා. දැන් අවුරුදු ගණනාවකින් දෙමව්පියෝ දෙන්න යමක් ඇහෙන් දැකින්න පුළුවන් වුණේ එදා. ඉර උදා වෙනකොටම, ඒ කියන්නේ දවසේ ආරම්භ වෙනකොට මේ කර්ම දෙක සිද්ධ වුණා. දරුවාගේ විෂ බැහැලා ගියා. දෙමව්පියන් දෙන්නගේ දෙක මැනවින් ප්‍රසන්න වුණා. කරිතුමාල දැන් පුදුම තනසිල්ලක් ඇති වුණා. මං කළ අපරාධයෙන් මං ගොඩ වුණා නේද? දැන් ඉතින් මගේ ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ නේ? දරුවා ජීවත් වුණා නේ කියලා සමාව ගත්තා රැඳලා. සමාව ගන්න නිකන් හිතේ නැහැ. කිව්වා මම අදපටන් මුවමස් කෑමෙන් වළකිනවා. මං අදපටන් ප්‍රාණඝාතයෙන් වළකිනවා. මං අදපටන් පංචශීලයේ ආරක්ෂා කරනවා. මම අදපටන් දිවිහිමියෙන් පෙරස් ආරක්ෂා කරනවා. දසපාණ ධර්මයේ කනුවම රාජ කරනවා. තමුන්නාන්සේලාගේ මේ ගුණ ධර්මයන්ගේ දකින් ආන්න ලැබීමෙන් මගේ මුළු ජීවිතේම ධර්ම ජීවිතය බාට පමුණවා ගන්න මම අපකප වෙනවා කියලා මේ තුන් දෙනාට වැඳලා අවසරගෙන සියලටට ගෙයලා බොහෝම ධාර්මිෂ්ඨව රාජ්‍ය කළා. ස්වර්ණසාම කුමාරයන් වහන්සේ මේ මාපිය දෙන්නත් එක්ක තුන් දෙනාම රැඳුවා මෛත්‍රී භාවනා. මෛත්‍රී ධ්‍යාන උපදව තුන් දෙනාම. මෛත්‍රී ධ්‍යාන උපදවගෙන වමතරේ උපන්න අවශ්‍ය කෙලවර. හැබැයි බෝසතාණන් මහන්සේ නැවත නැවත මනුලොවට ආවා. බෝසතාණන් මහන්සේට පුළුවනි අදිමුක්තක කාලක්‍රියාවෙන් දෙව්ලොවෙන් බමරෙන් චුතරියෙන්ද. වෙන ආයතයක ඒක පුළුවන් කමක් නැහැ. පරමාසුන්දීනවා. බෝසතුන් වහන්සේ දෙව්ලොව බමරලව නිම අවශ්‍යින්නේ නැහැ. ටික කාලයකින් චුත වෙලා එන්නේ මනුලොව තමයි බෝධි සම්භාර පුරන්න තියෙන ශ්‍රේෂ්ත්‍රේ. ඒක නිසා මනුලොවට එනවා. එතකොට එදා සිද්ධියේ ලෝතුරා බුදුබාටපත් වෙලා මෛත්‍රී පාරමී ගුණයේ පහදා දෙමින් දෙසු ගාථාවක් තමයි මේ ප්‍රකාශ වුනේ. නමං කෝටි උත්තසති නපිහං භායාමි කස්සති. මාගෙන කිසි කෙනෙකු බාධපත් වන්නේ නැහැ. නමං කෝටි උත්තසති. මා නිසා කිසිම සතෙක් බාධපත් වෙන්නේ නැහැ. නපිහං භායාමි කස්සති. මම කිසියෙම සතෙකු කෙරෙන් බයටපත් වෙන්නේ නැහැ. මක්නිසාද? මෙත්තා බලේ නුපත්තද්දෝ මෛත්‍රී බලයෙන් සංසිඳීම නිසායි. මෛත්‍රී බලයෙන් බලගත් වීම නිසායි මමින් කාටවත් බයකුත් නැහැ. අනිකෙනෙකුගේ මටත් බයක් නැහැ. සමාමි පවණේ තදා ඒ කාලයේ මම වනාන්තරයේ සිත් කලවා මෛත්‍රී වැඩුවා කියන එකයි මේ ගාථාවේ තේරුම. මෙතෙන්දී අපි මෛත්‍රී භාවනා ගැන කෙටි හැඳින්වීම කරන්නට ඕනේ. ඊට ප්‍රථමයෙන් එදා මේ දුකුල පඬිතු පාරිකා කුමාරිකා කියන දෙපළ බමතලියට ගියා. බමතලියෙන් ගිහිල්ලා ඉඳලයි නැවතත් මනලොවට ආවේ. ওই කාලේදී පුදුම සිදුවීම් තියෙනවා. පූර්ව ජාතියේ මේත මහා කල්ප ලක්ෂයකට ඉස්සර තිමොත්තුදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඒ දුකුල පඬිතුන් වහන්සේ මා ප්‍රසිද්ධ සිටුවරේ කියලා හිතනවා. හිටියා. එතුමාගේ නම වේදේහ. වේදේහ කෙනෙක් සිටුවරේක වූ අන්තරිතී රාජධානි සිටුතනතුර දැරුවා. ඒ කාලයේදී දීමතුනා බුදුරජාණන් වහන්සේ පහළ වුණ මිනිසයන්ගේ පරමාසරුදු ලක්ෂයයි. මේ වේදේහ සිටුවරයා බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහා සංඝයාට ආරාධනා කොට 8000ක් තිස්සේ මහා දානයක් පිළිගැමුවා. එයින් හත් වෙනි දවසේදී පුදුම දෙයක් සිද්ධ වුණා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂ්‍යයන් සංගරාතේ සීනිවිසේ වඩා හිඳුවා දන් දෙදෙන වෙලාවේ තා භික්ෂුන් වහන්සේ නමක් ගෙමිදුලේ පෙනී සිටියා. මෙතුමාගෙන් ආරාධනා කළා ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයේ මේ නිවසේ දන් වළඳමින් ඉන්නවා, තමුන්නාසෙත් වඩින්ද කිව්වා. අතුලෙට උනාට ඇහුනේ නැතුවා ගීතිය. තුන් සැරයක් ආරාධනා කළා වැඩි නෑ. පස්සේ මේ සිටුවරයා ඉතින් දානේ ගෙනල්ලා පාත්‍රයේ බෙදෙම් ප්‍රසුන්ව ආශාපව වැඩියා. ගෙදර ඇතුලේ වඩන්න වාඩි වුණේ නෑ. පස්සේ මේ සිටුවරයා බුදුරජාණන් වහන්සේ දන් වළඳලා අවසානයේදී මේ ගැන විමසීමක් කළා. ස්වාමීනි, මේ දානේ පිරිනමන වෙලාවේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් මුදුලට වැඩියා. මම තුන් වාරයක් ආරාධනා කළා, අතුරට වඩින්න වැඩි නෑ. ඒ නිසා මම මුදුලට ගෙනියන දානේ බෙදවාමුන් වහන්සේ රැගෙන ආපහු වැඩියා. අයි ස්වාමීන් වහන්සේ අතුලට වඩින්නේ නැත්තේ කියලා ඇසුවා. ඒවලා සරුවක් යන වහන්සේ පාදා දුන්නා. මා සිතානේනි, ඒ තමයි මගේ ශාසනයේ දුතාංග ධාරීන්ගෙන් අග්‍ර තාතන් වහන්සේ. උන්වහන්සේ දුතාංග ධාතුන්ම ආරක්ෂා කරනවා. දුතාංග ධාතුන් ආරක්ෂා කරන අතරේ ඒ සපදාන චාරිකාංගේ පින්දපාතිකාංගේ රකින්න නිසා ගියක් සතුවට වැඩෙන්නේ නැහැ ධන්වල දන්ද. ඒක විශේෂ ගුණයක් කියලා බොහොම ගුණ කතනයක් කළා. ඒකෙන් මේ සිටුවරයා පැහැදුනා. බලවත් ප්‍රසාරයට පත්වලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම මේ හත් දවසක් තිස්සේ කළ මහා දානෝපස්ථාන කුසල ධර්මයාගේ ශක්තියෙන් මට අනාගත බුදුසසුනකදී දුතාංග ධාරීන්ගෙන් අග්‍රව සාත්බෝධි නිවන්සෝ ලබන්නේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. එතුමාණන්ගේ සිටු දෙවියේ මේක බල අරගෙන ඉඳලා එතුමියත් වැඳලා ප්‍රාර්ථනා කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ මගේ ස්වාමි පුත්‍රයන් වහන්සේ යම් බුදු සසුනකදී දුතාංග ධාරීන්ගෙන් අග්‍රව සාත්බෝධි නිවන්සෝ ලබනවා නම් මටත් උන්වහන්සේ එක්කම සතර පාරමී පුරා ගෙන එකම බුදු සසුනකදී මටත් සාත්බෝධි නිවන්සෝ ලබන්නේ මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඉතින් එදා තියමතුරා බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට ඉවරණ දුන්නා. එයින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බාට පත් වෙන බවත් මේ වේදේ සිටුවරයා දුතාංග ධාරින් අග්‍රව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බාට පත් වෙන බව අනාගත වාක්‍ය දේශනා කළා. මේ දෙන්න ඒ ජීවිතයේ අවුරුදු ලක්ෂයක් බොහෝ කුසල් කරගෙන සුගති පරායන වුණා. මේ දෙන්න භවයෙන් භවයට භවයෙන් භවයට බොහෝ සෙයින් එක්කාසු වුණා. ඒ මොකද දෙන්නාගේ සිතේ ශ්‍රද්ධාව සමානයි, සීලය සමානයි, ඥානෙ සමානයි. දෙන්නාගේ පැතුම බොහෝම ඒකාබද්ධයි. මේ දෙන්නා කල්ප ලක්ෂයක් එකතාවනේ. මේ දෙන්නා එක්තරා කාලයක නැවත එකතු වෙච්ච අවස්ථාවක් ගැන සඳහන් වෙනවා. මේ දුකීල පණ්ඩිතයන් වහන්සේ පූර්ව ජාතියේක බ්‍රාහ්මණ කුමාරයෙක් මානවකයෙක් ගඟක් කයින් ඇවිදමින් ඉන්නකොට පසේ බුදු කෙනෙකුන් වහන්සේ සූරක් මහනුව දැක්කා. හැබැයි මේ සූර එක කොනකින් පාගගෙන දිගට අදිනවා. මේ දරුවාගෙන් ඇහුවායි, ස්වාමීනි මේක පාගන නගින්නේ. දරුවා, මේක ටිකක් දිගමදි. මේක ටිකක් දික් වෙන මම මේ අදිනවා. නෑ ස්වාමීනි, අදින්න එපා. මම මගේ උතුරු සල්ලෝ පූජා කරන්නම්, ඒ අඩුපාඩුව පුරවා ගන්න. උතුරු සල්ලෝ පූජා කළා. ඒකෙන් මේ සූර 28ට කරගන්න පුළුවන් වුණා. මේ කුසල බලයෙන් මේ දරුවා ඊළඟ ආත්මයේදී අයිමත් බ්‍රාහ්මණ වාසික මානවකයෙක් හැටියට උපන්නා. එදා ආරේ උතුරු සල්ලෝ පූජා කළ පිණි මහිමේ නිසා බොහෝම සිනිඳු වස්ත්‍ර ලබන්න වාසනාවන්ත වුණා. එක්තරා අවුරුදු උත්සවයකදී තමන්ගේ මෑණියන් එක්ක අම්මේ, මට තාම සිනිඳු මුර්ධු ඇඳුමක් ඕනේ. ඉතින් ගෙදර තියෙනවා නොයෙක් නොයෙක් කිරි ඇඳුම්. ගෙනත් දෙනවා දෙනවා දෙනවා, එකක්වත් මේ දරුවාට ගැලපෙන්නේ නැහැ. හැම එකක්ම බරයි සාරයි දරයි කියලා හිතෙනවා. පස්සේ අම්මට කිව්වා, අම්මේ මම එනම් සිනිඳු සිවුරු හොයාගෙන ඉන්න සිවුරු සිනිඳු ඇඳුම් හොයාගෙන ඉන්න මට අවශ්‍යයි කියලා අම්මට වැඳලා ජනනාමේ යන්නේ නාමික වෙළඳ කණ්ඩායමකට එකතු වුණා. එකතු වෙලා දැන් වෙළඳාමට සහභාගී වෙමින් නව කණ්ඩායමක් එකට යන වෙළඳ ගමනකට සහභාගී වුණා. ඒ මේ නව පෙළියේ එකින් එකට ගලතලා රුවල් නැව් යන්නේ අද වාගේ ආන්තරික නැව් නෙමෙයි. මේ රුවල් නැව් වලට බඩු බර වැඩි වීම නිසා මහා මොහොතේදී මේවා කියෙන්න පටන් ගත්තා. ගිලෙනකොට ගිලෙනකොට බොහෝ දිනක් ඉතිං මුහුදුපත් වුණා. නැවුත් එකම මුහුදුපත් වුණා. නමුත් මේ දරුවා නෑරි කෑල්ල කාදාගෙන පීනන්න පටන් ගත්තා. පීනලා පීනලා පීනලා දවස් 7ක් පීනලා ගොඩ වුණා. ගොඩ වෙන්නේ ගොඩ වෙනකොට ගොඩ වෙන්නේ ඉස්සෙල මොකද සිද්ධ වුනේ? මේ තැනැත්තා ඉතා පිරිසුදුව සීලය රක්නා කෙනෙක්. නිත්‍ය වශයෙන් පංචශීලය රකින්නවා. ගෙදරින් එනකොට උපවාසත සීලය රකින්නවා. හරියටම උපෝසත දවසක් උදා වෙලා හරදීන් කට සෝදාගෙන උපෝසත සීලය සමාදන් වුණා මහ මුහුදී. අර මහජනක කුමාරයා වගේ. ඉදාම මණිමේකලා දිව්‍යාංගනාව දැකලා මේ දරුවා මුහුදෙන් ගොඩ අරගෙන මහරජුරන්ගේ රජ වියන්නේ මංගල ශිලා තලයේ කියන මඟුල් ගල් කලාවේ සැපැත්තේවා. දැන් දින හතක් නිරාහාර වුණාට හොඳට නිින්ද ගියා. ඒ වෙනකොට රටේ රජුරෝ කල්ලරියේ කළා දවස් හතක් වෙනවා. ඔටුන් හිමි කුමාරයෙක් නෑ. රජුරන් එකම දියණියක් ඉන්න කුමාරිකාවක් සීලෙ මේ කියලා. මේ කුමාරිකාව ඒ කාලේ ඔටුනු පඳින්න නියමයක් නැති බැවින් නැතේමතුරු එක්වාස වෙලා අග්‍ර පුරෝහිතතුමාගේ සහායෙන් කුෂරතේ විහිදුවා. කුෂරතේ කියන්නේ රජකමනේ සුදුසියෙක් තෝදා ගැනීම සඳහා මන්ත්‍ර බලෙන් විහිදුවන අසුරතියයි. සුදු අස්සයන් යදල සුදු අලංකාර වලින් සරසලා සුදු ඇඳගත් නැතේමතුරු පස්සෙන් එන ඇටියට මේ අග්‍ර පුරෝහිතතුමා මන්ත්‍ර ජප කරලා ඊළඟට සුවඳ දුම් අල්ලලා ඊළඟට ත්‍රිත්යන් වඩලා මේ අස්වැන්න සංඥාව දෙනවා රියදුරෙක් නැතුව දුවල යන්න. යම් කෙනෙකුට කියෙල්ලා මේ අස්වැන් අස්වරතය යම් කෙනෙක් වට කරලා ප්‍රදක්ෂිණා කරලා ඉක ගත්තොත් ඒ තමයි රාජ්‍යයට ගන්නෙ. ඉතින් මේ අස්වැන් දුවනවා. දැන් අස්වරතය දුවනවා අනේ සත්‍යයට පස්සෙන් දුවනවා. මේ අස්වරතය හරුණා උයනේ දිහාවට. කවුරුත් කියව උයනේ දිහා මිනිස්සු නැහෙනේ කියලා. පුරෝහිතයා කියවා එහෙම කියන්න එපා. මේ අස්වරතය යන තැනට යන්න අරින්ද. සැබෑ මේ අසුරාතිය ගිහිල්ලා ගිහිල්ලා උයනට ඇතුල් වෙලාද ගල්සලාවතේ දෙවරක් ප්‍රදක්ෂිණා කළා. අර කුමාරයන් වහන්සේගේ සමීපයේ නැවතුණා. එළාම හිවිසි ගහවා. හිවිසිලාණු කුමාරයා නිින්දෙන් අවදි වුණා. එසුව මොකද? තමුන්නාතර රාජ්‍ය ලැබෙනවා. මේ පුරෝහිත බ්‍රාහ්මණයා මේ ඉන්ද්‍රාණිසිකේ කුමාරයාගේ පතුල් බැලුවා. පතුල් නළුවා මුළු ජම්බුද්දීප රාජ්‍ය කරන තරම් මහා පුණ්‍යවන්ත කෙනෙක්. ලක්ෂණ සාත්‍රයේ දාන නිසා එතුමා මේ දිරි තීරණය කරලා මේ විසි ගෑවේ. අන්තිමේදී මේ දරුවා නැගිට්ටා. ඇයි රජ කෙනෙක් නැද්ද? මේ විස්තරේ කියව රජුරුව කලුරේ කළා. රාජ කුමාරිකාවක් ඉතරම් ඉන්නේ. තමුන් අසල රාජ්‍ය ලැබෙනවා ධර්මයෙන්. ඊළඟට තින් සුමද පැණි ස්නානය කරවලා සාරිකී ඇඳුම් අන්දවන්න සූදානම් වුණා. මේ රාජකී ඇඳුම් අන්දවන්න සූදානම් වල අතට ගන්නකොට මේක මේ කුමාරයාට දැනෙන්නේ බොහොම ගොරෝසුයි කියලා. ඇයි මේ රජුරවන්ද නැද්ද හිතේ රජුරවන්ද නැද්ද මේක වඩා තිනින් දියඳුන් කියලා කිව්ව. මේ තින් ඉහෙළම ඇඳුම් තමයි මේ අපි ගෙනාවේ. එහෙනම් මට දෙන්න කෙන්ගිය. කෙන්ගියේ අරගෙන නැගෙන දිශාවට දකුණු දිශාවට බටහිර දිශාවට උතුරු දිශාවට මේ උයනේ අත දිශාවටම පැන් විසි කෙරුවා. පැන් වේගුවා. පුදුමයක් කියන්නේ එදා උතුරු සඳුව පූජා කළ පිනේ මහිමය අත දිශාවේ එක එක දිචාවේ කල්පෘක්ෂ 8 බැගින් කල්පෘක්ෂ 64ක් පහළ වුණා. කල්පෘක්ෂ කියන්නේ සිතෝ පැතෝ සම්පන්න ලැබෙන වෘක්ෂ. ඒයන් වැඳුම් පැළඳුම් ලැබෙනවා, ආභරණ ලැබෙනවා, ඕනම දයක් ඒයන් පහළ වෙනවා. පාතිමිතුමා කියවා මේ මෙතුවාගේ නියම නම නන්දිය. මේ නන්දිය දැසේ රජ වෙන්න යන නන්දිය ප්‍රසිද්ධ කළා මේක පස්සේ මේ කාටේ කිසි කෙනෙක් රෙදිවියන්න එපා, ආභරණ දාන්න එපා. මේ කල්පෘක්ෂ වලින් ඇඳුම් ගන්න. පසිතින් ඔටුනු පෑඳගෙන සිංහාසන ආරූඪව රාජ්‍යයට පත් වුණා. ආ රාජකුමාරිකාවම අග්‍රමහේතිකාභාට පත් වුණා. දැන් මෙතුමා බොහෝම ධාර්මිකව රාජ්‍ය කරනවා. ධාර්මිකව රාජ්‍ය කරන කාලය තුල හැම සම්පත්තියක්ම මේ රටේ සුලභ වුණා. ඒ කියන්නේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන බෙහෙත් හැම දෙයක්ම මේ රටේ සුලභ වුණා. මහජනයා බොහෝම සුඛිතව ගෙතුණා. කාලේ වැයවනවා ගොඩ ගොවිතයන් සත්‍රීක වෙනවා. මිනිස්සු බොහොම නිරෝගීව ජීවත් වෙන සමගින් ජීවත් වෙන හොරකම් නැරකම් මොනවාක්වත් ඒ රටේ ඇතුවනේ නැහැ. බොහොම ධාර්මිකව බොහොම සංසුන් රටක් බවට පත් වුණා. ඒ අතරේ මේ රාජ මහේසිකාව කිව්වා දේවයන් වහන්සේ අපට මේ සම්පත් ලැබුණේ දෙවියන් දීලා නෙමෙයි. ඉබේ ලැබුණා නෙමෙයි. අපි සංසාරේ බොහෝ දන් දීලා තියෙනවා. සීල කළා තියෙනවා, මෙත් වැඩලා තියෙනවා. අපි නැවතත් ඒ වගේ කුසල් කරන්න ඕනේ නේ. ඉතින් මේ නන්දේ සරජිතුමා කිව්වා කෝචින් අපට දන් දෙන්න ප්‍රතිග්‍රහකයන් වාසලා නැහැනේ දකින්නවත්. අපි හොයාගමු. අපි හොයාගමු නේ ඒක දවසේ අපි 500ක් දෙනාට දානි සූදානම් කරමු කියලා. මේ රාජ මහේසිකාව සුවඳ මල් ආදී රැගෙන මතුමා අන්තලාවට ගිහිල්ලා පූජාසනයක් මේ සකස් කරලා එතන නගරේ දිසා බලා පූජා කරලා මේ ලෝකේ නගරේ දිසාවේ කුතනකාරී ආර්යයන් වහන්සේලා වැඩින්නා සේක්නම් හෙට උදේ අපේ දානෙට වඩිත්වා කියලා ආරාධනා කළා ආත්ම විශ්වාසින් හැබැයි ප්‍රහෝදා කවුරුත් මාවේ නැහැ 500ක් දෙනාට දානි හදලා ඒ වගේම දුගී මංගි අසරණ ආදීන්ට පිළිගැමුවා. ඒ කාලේ දුගියොත් ඒ රටේ හිටියේ ඇත්ත වශයෙන් කියනවා නම් නමුත් අටවැසියන් බෙදා දුන්නා. ඊළඟ දවසේදී දකුණු දිග් භාගයේ තෙල් මල් සුවඳ ආදී පූජා කරලා දකුණු දිශාවට ආරාධනා කළා. 500ක් දෙනාට දානේ සූදානම් කළේද කවුරුත් ආවේ නැහැ. තුන්වෙනි දවසේදී බටේනි දිශාවට තිසේ වැඳලා ආරාධනා කළා 500කට දානේ හැදලා. එදත් කවුරුත් ආවේ නැහැ. දැන් එන්නේ කෙනෙක් නම් වරක් දෙකක් කරනකොට එපා වෙනවනේ. ඥානවන්තයෙම නෙවෙයි. කවරෝ යාමක් පටන් ගත්තොත් ඒක නිමාව දකින්නකන් ජීදෙනවා. ඉතින් මේ රාණි මහා ශිකාවත් මහා පින් ඇති නුවණ ඇති කෙනෙක් නිසා මන්දෝත්සාහය උනේ නැහැ. හතරවෙනි දවසේදී උතුරු දිගාවට මල්ලාසනේ තියලා වැඳලා උතුරු දිගාවට ආරාධනා කළා. ඒ කාලයේදී පත්මාවතී රාජමහේ ශිකාවයේගේ පුතුන් 500ක් දෙනා පසේ බුදු වෙලා හිටියානේ. ඒ පසේ බුදුරයන් වහන්සේලා ඉසිගිලි පර්වතේ එවාගෙම ගන්ධමාදන පර්වතේ වැඩි ඉඳලා තියෙනවා. උන්වහන්සේලාට දිවකන් නෝලට මේ ආරාධනය ඇහිලා පසුදා දානෙට වැඩියා. මේ දෙන්න පුදුමාකාර ප්‍රසාදයට පත් වෙලා ඉතාම ගෞරවයෙන් දානෙ පිරිනමලා වළඳලා අවසානයේ වැඳලා කිව්වා ස්වාමීනි අපි බොහෝම උත්සාහයෙන් මෙන්න උත්තරයන් වහන්සේලා ප්‍රතිග්‍රහකයන් වහන්සේලා අප ලබා ගත්තී. දැන් ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා නොදැකී ඉන්න බෑ. දන්නොදී ඉන්න බෑ. අනුකම්පා කරලා අපේ රටේ උයනේ වැඩ වාසය කරන තේක්වා අපි දිවිමින් සිල්පසයෙන් උපස්ථාන කරන සැපකරු දායකයන් වශයෙන් පිළිගන්නා තේක්වා කියලා ආරාධනා කරලා උයනේ කුටිසෙනසුන් පාසුව සැලසුවා 500ක් දෙනා වහන්සේට. මේ දෙන්න බොහෝම ගෞරවයෙන් සෑම දාම පසේ බුදුවරයන් වහන්සේලාට සූපසෙන් උපස්ථාන කළා. මේ අතර පිටිසර බද යම්කිසි කැලලක් ඇතිලා ඒක සංසිඳුවන්නේ නන්දේ රජුරෝ රාජ මහේසිකාට කිව්ව අපේ පසේ බුදුවරයන් වහන්සේලාගේ උපස්ථාන ගැන අප්‍රමාදව සොයා බලන්න මම මේ කැලල සංසිඳවලා එන්නම් කියලා සේනාව පිරිවරාගෙන නගරේ පිට වැඩියා. රාජ මහේසිකාවත් සජිරු ඉන්න වගේම උපස්ථාන කිරීමට සූදානමින් සිටියා. හැබැයි පසුවදා දානය අදාගෙන ඉන්නවා ඉන්නවා පසේ බුදුවරයන් වහන්සේ වැඩියේ නැහැ. කිමා හිතේ දුන්නසක් ඇති වෙන්නේ නැති. පස්සේ මැතිම උතුරුණ කියා ගියේ බලන්නයි පසේ බුදුවරයන් වහන්සේලාද වැඩි නැත්තේ මොකද කියලා. ඉතින් මේ 500ක් දෙනා එකමව කුසෙන් උපන්න පිළිසෙණි 1000 උපන්න අයනේ. 500ක් දෙනා වහන්සේ එදා අලුම් කාලේ පිරිනුවම් පාලා. මේ බව රාජමහේසිකාට ආරංචුනා පුදුමාවිදී පුදුමේදී සංවේගයක් ඇති වෙලා මහා පෙරහරක් හැදීගෙන ගිහිල්ලා 500ක් දෙනා වහන්සේගේ මෙසේ දේහයන් එක්කාසු කරලා තාජි ගෞරවයෙන් ආරාධන පූජා පැවැත්වුවා. 500ක් දෙනා වහන්සේගේම ධාතු කොටස් එක්කාසු කරලා නගරෙට පිවිසෙන දැන චෛත්‍යයක් බැඳෙව්වා. දැන් මේ මහා රජුරෝ නැති අවස්ථාවේ හදිසියෙන් මේ සිද්ධිය වුණේ. මහා රජුරෝ කරල සංසිඳවලා ආපසු නගරයට එනකොට මාලිගාවට ඇතුල් වෙන්න ඉස්සර පිළිගන්නාපු මැතිම කියන්නේ ඇහැරේ අපේ පසේ බුදුවරයන් වහන්සේලාගේ සුවදුව කොහොමද කියලා. තියම දෙනාම කියා කියා දේවයන් වහන්සේ දේවයන් වහන්සේ නගරයෙන් පිටමං වූ දවසේම අලුයම් කාලයේ පසේ බුදුවරයන් වහන්සේලා සිළු දින අපින්වන් පෑවා. අපි රාජගෞරවයෙන් ආදාන පූජෝත්සවයේ පවත්වලා මෙන්න මේ චෛත්‍ය බන්දලා ධාතුන් වහන්සේ තන්පත් කළා කියලා කිව්වාම රජුරෝ මහ සංවේගයකට පත් වුණා. ඊවා මේතර නික්ලේශී උත්තමයන් වහන්සේලාටත් ජීවිත අනිත්‍යයට පත් වුණා නම් අපවැන්නන් ගැන කවර කතාවද? මම නම් අයි සිංහාසනයේ වාඩි වෙන්නේ නැහැ කියලා එතනින්ම උයනට ගියා. උයන්ට ගියේ මහනුවණ. තවස් කැලෙද්දෙන් පැවිදිලා ධ්‍යාන වඩන්න පටන් ගත්තා. අර රාජ මහේසිකාවත් මේ කාරණේලා ගියා. ගියලා තවත් ඒ කුටියක තවස් කැලෙද්දෙන් පැවිදිලා ධ්‍යාන වැඩුවා. මේ සංසාර කුරුද්ද. මේ දින ධ්‍යාන වඩලා ධ්‍යාන වඩලා බඹලෝ උපන්නායසරය. අන්නේ බඹලෝ ඉඳලා ඇරිලා තමයි මේ සුවන්න සාම කුමාරයන් වහන්සේගේ කාලයේ මේ සිද්ධිය වුණේ. එතකොට දුකෝල පඬිත නමින් උපන්න මනුලව එදා ඒ නන්දේ මහරජුළු පාරිකා කුමාරිකාවතෙන් උපන්න එදා රාජමහේසිකාව. මේ දෙන්න අයමත් දවාපතුන නමුත් ධර්මචාරී විසිතේ තවස් පැවිදෙන් පැවිදිලා සිටගෙන මේ සුවන්න සාම පුත්‍රයන් වහන්සේ ලැබුයි. අන්තිමේ ධෛමත් බබතලේට ඥානේ තුන් දෙනාම ධ්‍යාන වඩලා ඒ බබතලේ ඉඳලා තමයි අන්තිම භාවයේදී මනුලව 1000 දෙන පහළුණේ. ධම්මන 80000 සාදායන් ඇති මහා උසස්ම බ්‍රාහ්මණ වංශික ධනවත් නිවසේ තමයි මේ දුකෝල පඬිතයන් වහන්සේ ආවිලා උපන්නේ. නම පිත්තලේ මානවක. බොහොම රූපවන්තයි, සංවාම් පාටයි, මහා පුරුෂ ලක්ෂණ කීපයකට ඒ ශරීරේ පිහිටා තිබුණා. එදා ඒ රාජ මහේසිකාව සාගලපුර නුවර ඒ වගේම උසස්ම බ්‍රාහ්මණ වාසික උත්තමාවක් හැටේට උපන්නා. එතුමියක් බඹසල ඉඳලා ආපු නිසා බොහොම රූපවන්තයි, බොහොම ඥානවන්තයි, පුණ්‍යවන්තයි. අවුරුදු 20දී මෞපියන්ගේ මහත්ම එලිකිල්ලක් ආවා විවාහපතින සඳහා. එලාවේ මේ පිටලේ මවනපියන් වාසික ප්‍රතික්ෂේප කළා. නමුත් මෞපියන්ගේ වචනේ නැවත නැවත කියන නිසා එවැනම් මම මාද සුදුස්සෙක් තෝරා ගැනීම සඳහා උපායක් යොදන්නම් කියලා රංකරුවන් දෙන්නලා තනි රත්තරන්ින් බොහෝම ලස්සන දිව්‍යාංගනාවක් වගේ රූපයක් නිර්මාණය කෙරෙව්වා. කාන්තා රූපයක්. ඒක ඇඳුම් අඳවලා පළඳවලා කිව්වා මෙන්න මේ විදිහ කෙනෙක් හිටියොත් නම් මම බාර ගන්නවා කියලා. ඉතින් මේ කරගෙන බ්‍රාහ්මණයෝ යානාවක් යාන ගමින් ගම නගරෙන් නගර ඇවිදගෙන යනකොට අර පූර්ව ජාතියේ එකරණිකේ කෙනා දැන් ඉන්නවනේ සාගලපුර. අනේ එතුමිය හරියට මේ හා සමානයි. ඊපස්සේ ඉක්කලී මානුකතුමාගේ මව්කියන්නේ මේ විස්තරය කියලා පාරිකා කුමාරිකාව කෙනේ එතුමිය දැන් භද්‍රා කාපිලා නම එතුමියගේ මව්කියන්නත් මේ කියලා විවාහිය උසුන් කෙරෙව්වා. මේ දෙන්නත් අර කලින් වගේ ලියුම් ගනුදෙනු කරන්න බලාපොරොත්තු වුනේ විවාහ ප්‍රතික්ෂේප වෙන්න. නමුත් මේ යන දූතයෝ ඒ ලියුම් කඩලා වෙනේ දිරලියලා තමයි මේ දෙන්න සම්බන්ධ කෙරෙන්නේ. මේ දින සම්බන්ධ කළ දැන් විවාහ ප්‍රාර්ථනා වාස විශ්යේදී මේ දින එක ඇඳේ නිදාගත්තත් මැදෙන් දා ගන්නා ලොකු මල් රදමක් ඇඟින් ඇඟට ඇවිලෙන්නේ නැති නේ තරම් පිළිසුදුයි. දෙන්න මූණෙන් මූණ බලන්නේ නැහැ. ඒ තරම් මේ දෙන්න බ්‍රහ්මයන් හා සමානව පැවතුනේ. කොහොම ටික දවසක් යනකොට කුමර සීසාන තැන බලන්න ගියා මේ පිප්පලී මානවක. කුමරේ සීසාන කොට මිනිස්සු කොකුන් ඇවිල්ලා මේ කුඩා පණු කැදලේ ඇද ගන්නවා. සීසාන තැන පණුවක් මත වෙනවා. කොක්කු ඇවිල්ලා මේවා අදිනවා. එවාගේ නේදා මේ භද්‍රා කාපිලානි නරිමිදුලි තරංගේ සේවිකාවක් ලවා ඉස පීරවමින් ඉන්නකොට තවත් දාතියක් මේ තල මනල තිබුණා. මේ තලවල කරලි පණු ඇදලා තිබුණා. කපුට ඇවිල්ලා මේ තල කරලිවල පණුවන් ගහගෙන යන්න පටන් ගත්තා. දෙර පිපලි මානුකුමාට හිතා පාලෝන අනේ දෙයියේ මේ අපේ කුඹුරේ මේ තරම් ප්‍රාණඝාත සිද්ධ වෙනානේ මිනිස්සු ඇති කියලා. ඉතින් එහව අනේ කාටද මේ පාපේ? ඉතින් අර සීතාල මිනිස්සු කියනවා දැන් මේ සීතාල අස්වැන්න ලැබෙන්නේ අයිති කරුවන්නේ. මේ සතුන් මැරීමෙන් සිදුවෙන පාපයක් අයිති කරුවන්නේ කියලා. ඉතින් ඒක හරිම සංවේගයක් ඇති වුණා. අර භද්‍රා කාපිලානි දාසින්ගෙන් එහවන්නේ කාටද මේ කපුටන් දැහගෙන අනුවන් දැහගෙන යා මේ පාප කාටද කියලා. දාසිනුත් කියවා මේ කලායිතිකාරයන් ද කියලා. එයින් එතුමි ඒ සංවේගයට පත් වුණා. පස්සේ මේ දෙන්න දවල් එකතු වුණ වෙලාවේ මේ දෙන්න කිව්වා ස්වාමීනි භද්‍රා කාපිලානි කිව්වා ස්වාමීනි මම මහණ වෙන්න ඕනේ. පිපලි මානකයන් වාසෙක් කරා මම මහණ වෙන්න ඕනේ. දෙන්නම එක බහ. දෙන්නම සල්පෙලෙන් ගෙන්න ගත්තා අට පිරිකර. මේ දෙන්න උද්දේශක ප්‍රවිද්දෙන් පැවිදුණ මේ ලෝකයේ කොතනකාරී ශාස්ත්‍රුන් වහන්සේ නමක් නිවන් මඟ පාදා දෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙතොත් උන්වහන්සේ වෙනුවෙන් අපේ ප්‍රවිද්ද වේවා කියලා ඉසකෙත් බාගෙන කසාවත් හඳ පෙරවාගෙන පැවිදුණේ. ඉතින් මේ දෙන්න දිමෝපියන් අඬාගෙන ඉද්දී ගෙදරින් පිටත් වුණා. කවදාකවත් පාගමනින් වැදලා පුරුදු නැහැ. සිල් ශ්‍රීකාවලින් ගිහිලා පුරුදු. නමුත් මේ දෙන්න මහා පුණ්‍යවන්ත වාගේම වීර්යවන්තයි. මේ දෙන්න දැන් පාගමනින් ගම්පිය සික්මවා ගියෙලා ගම්මානෙන් පිටවේ කියලාවේ තිප්පලේ මානවකතුමා ගෝත්‍රයෙන් කාශ්‍යප ගෝත්‍රේ. එනිසා පසු කාලයක කාශ්‍යප නම ඇතුනේ මහා කාශ්‍යප. ඉතින් උන්වහන්සේ කියා හිටියා දැන් අපි පැවිද්දු. ඉතින් පැවිදි දෙන්නේ මෙහෙම එකට යන එක සුදුසු නෑනේ කාන්තාවකෝයි ප්‍රීමේකෝයි. අපි දෙන්න දැන් වෙන් වෙන්න ඕන. සාදු සාදු ස්වාමීන් එහෙමයි. මට අවසරයි කියලා තුන් වාරයක් මේ තිප්පලේ නැත්තම් කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ පතුල් ගැන්දා. යන තුන් වාරයක් ප්‍රදක්ෂිණා කරලා. සිව ස්වාමීන් අපි කාන්තාව අපි වම් පැත්තේ නිබන මම නැත් බවම් පැත්තේ පාර ගන්න. සමුනාස දකුණු පැත්තේ පාර ගන්න කියලා හැරුණා. හැරෙනකොට පුදුම දෙයක් වුණා. මේ දෙන්න කල්ප ලක්ෂයක් සමාන ශ්‍රද්ධාව ඇතිව සමාන සීලය ඇතුව සමාන ඥානය ඇතුව එකට පින්දාම් කරගෙන ආපු මෛත්‍රියෙන් මෙලිය පැටලී සිටියේ දෙන්නේ. අර අමු සමියන් වශයෙන් රාගෙන් නෙමෙයි මෛත්‍රියෙන් මෙලිය පැටලී ඒකාබද්ධව පින් කරගෙන ආපු දෙන්නේ. මේ දෙන්නගේ දෙන් වීම මා පොළොවට දරන්න බැරි වුණා. බුදුම සිද්ධිය අචේතනික මා පොළොව කම්පා වුණා. ඉතින් මේ දෙන්න දෙපැත්තට ගියා. එයින් භද්‍රා කාපිලාණී ටිකක් දුර යනකොට පාරෙන් පැල වනාන්තරයට ඇතුළු වෙන තාපසාරාමයක් සම්මුඛ වුණා. මේ තාපසාරාමයේ තෙලක් ටික කාලයක් ඒ කියන්නේ අවුරුදු 4ක් 5ක් වමන කාලයේ සෞස්දන් කරමින් හිටියා. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ දැන් දකුණු මාර්ගයේ යනකොට ඔබ දැක්ක ලෝතුරා බුදුරජාණන් වහන්සේ දාලු යම් කාලේ. මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදු සසුනට උදාන සංග්‍රහයක් කරන්නේ තුන්වෙනි ශාวก තනතුර දරන්නා වූ කෙනෙක් වෙන බැවින් ඒ ගුණ ගරුකත්වය නිසා සරුවක්ඥන් වහන්සේ පෙරමඟ වැඩලා ගහකොළ වැඩි කිය. සරුවක්ඥන් වහන්සේ දුටු ප්‍රමණින් මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ ලොකු පැහැදීමක් ඇති වුණා. ඒ මොකද කල්පලාඛයා පෙරම් පුරාගෙන ආවේ ගෞතම බුද්ධ ශාසනය කතාගෙන. නාසේ දැකෙන ගමන් මේක විශ්වාසය තුනා මේ තමයි මම සොයාගෙන සාතුන් වහන්සේ කියලා සමීප වුණා. සමීප වෙලා වැඳලා පැවිද්දෙයිලුවා. එලා මේදී සරුවක්ඥන් වහන්සේ අවවාදය දෙනකොට පැවිද්ද පිහිටියා. උපසම්පදාවත් පිහිටියා. ඒකට කියනවා අවවාද පටිඝාන උපසම්පදාව කියලා. එක්කෙනෙකුට පමණයි ඒක ලැබුණේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පමණයි. සරුවක්ඥන් වහන්සේගේ සමීපේට වැඩි මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ කරේ දාගෙන හිටින දෙකොට සිවුර මේක බොහෝම වටිනා පට සිවුරක්. ඒ කියන්නේ මේ කාලේ හැටියට බොහෝම වටිනා සිවුරක් පට සිවුරක්. බුදුරජාණන් වහන්සේක දැකලා කාශ්‍යපයේ ඔක බොහොම ස්මිදු සිවුරක් නේද? එසේ ස්වාමීනි කියලා බුදු පාමුල කියලා නේද පූජා කළා. බුදුරජාණන් වහන්සේගේ තියෙන දෙපර සිවුරක්. ඒ දෙපට සූර මේක පෙර තුන් වාරයක් මහ පොළොව කම්පා කළ සූරයක් කෙසේ මිසෙ එකක් කියන නෙයි. ඒක මේ රහතන් වහන්සේට බාර දුන්නා. ඒක පුදුම සිද්ධියක්. බුදුජාණන් වහන්සේ රජගහනට වඩින් ඉස්සර උරුවෙල් දනමී කියන්නේ උරුවෙල් කාපස්ලස්සේ දමනේ සඳහා ඒ කාලයේදී රජගහනවල සිතුරු ගෙදරක සේවය කළ පුණ්‍යාපින දාසිය මේ පාළුව ගිහිල්ලා පුණ්‍යා දාසියගේ ශරීරය උතලා දාලා තිබුණා වස්ත්‍රයක්. මේ තෝණේ දාපු වස්ත්‍රය පන්වන් තිබා පමණ ජවසේගණින් හෙළාවේ සරුවක් යනවා තුතින් වැඩලා මේක දසා දාලා ගත්තනේ පන්සු කුල්ල වශයෙන් කරන්න පුළුවන් දෙයක්ද පන්වන් කිමක් කියන්නේ ලාස් ගන්න මේ දසා දාලා ගන්නකොට පොළොව කම්පා වුණා කියනවා. ඒ මොකද සක්විති රජ වෙලා කල්පරෝසයෙන් ලැබෙන දිව සලු පිළි ගලන්න තරම් සුදුසු මා පුණ්‍යවන්තයෙක් මේ මිනිකුණක් උතාදාලා තියෙන පාසුකෝල වස්තේ ගත්ත නේද ආචාර්යයි අර්ථේක්ෂිතා ගුණේ කියලා ප්‍රසන්තා මුඛයෙන් තමයි මේ මහා පොළොව කම්පා වුණේ. මේක ගිහිල්ලා තේදුවා පොකුණක සෝදලා මේක මහාගත්තා. පාසුකෝල වශයෙන් සූරක් හදාගත්තා. සූර හදාගෙන අවසන් වෙනකොට මහා පොළොව කම්පා වුණා. ඊළඟ මේක පෙරවගත්තා පණුකෝල දරවා ගන්නකට මහා පොළොව කම්පා වුණා. ওই අවස්ථාවේ තුනේම ආශ්චර්ය භාවයට පත් වෙලා ඒ අචේතනික මහා පොළොව කම්පා වුණා. ඒ මේ කීවරේ තමයි දැන් මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ පවරන්නේ. උන්වහන්සේට මේක පවරන වෙලාවේ මහා පොළොව කම්පා වුණා. ඒ සුගත කීවරය දරන්න මහා කාශ්‍යප රහතන් වහන්සේ හැර කිසිම ශ්‍රාවකයෙක් මේ බුදු සසුනේ හිටියේ නැහැ. හේතුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එදා බුදු පාමුලදී දුතාංග 13ම පිහිටා සමාදන් වුණා. එදා සමාදන් වූ දුතාංග 13 අවුරුදු 120ක් කල නොගර ආරක්ෂා කළා. මහා කාශ්‍යප රහතන් වහන්සේගේ වයස අවුරුදු 140යි. පැවිදි නුත අවුරුදු 20යි. අවුරුදු 120ක් මහණදම් කිරුවා. උන්වහන්සේ අවුරුදු 120 මේක දවසකදීවත් දුතාංග 13 කැඩුවේ නැහැ. මේ මහා කාශ්‍යප මෞත්‍යමයන් වහන්සේලා පැවිදි වුණා දවස් 7යි. සත්‍යයෙන් ඉස්සරගත කෙලි. අටෙනිදා අරුණෝදය වෙනකොට සෞකලසුනසා මහා රහත් භාවයට පත් වුණා. ඒ රහතන් වහන්සේ සාතනෙකුට ත්‍රිපිටක ධාරි. එවැගේම ත්‍රිවිද්‍යා සත්‍යවිද්‍යා සූපලිසි ඥානා ලාභීව තමයි අරහත්ත්වයට පත් වුණේ. පසු කාලයක දුතාංග ධාරියෙන් අග්‍රස්ථානයේ තනතුරු ලැබුවා. දැන් මෙතන මේ දිග කතාවක් කෙටියෙන් හඳුන්වන්න යෙදුනේ කල්ප ලක්ෂයක් මෞපියේ දෙපලක් හැටියට මේ දෙනා මොනතරම් එක්කාසුව ආවද කල්ප ලක්ෂය කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයිනේ කල්පය කියන එක බොහොම දිග කාලයක් කල්පය කියන එක මහා කල්පය කියන එක වර්ෂ වලින් ගණන් කරන්න බෑ කෙටියෙන් කියනවා නම් මෙහෙමයි දැන් කල්පයක් විනාශ වෙලා ඊළඟට මිනිසයන් දෙව්ලොවෙන් බඹලොවෙන් චුත වෙලා ඕපපාතික මිනිසයන් වශයෙන් උපදිනවා උපදින නැත්නම්ගේ අවුරුදු අසංකේයයක් ආයුසයි. එහෙම අසංකේය ආයුෂ ඇති ශාල පිරිසක් මනලෝ පහළ වෙනවා. ඒ නැත්නම්ගේ ආයුෂ අනුක්‍රමයෙන් අඩු වෙලා දහ වසරයට බහිනවා බොහෝ දීර්ඝ කාලයක් ඇවැමි. දහ වසරයට බැලලා තත්ත්ව විනාශයක් වෙන ඕන අන්තර කාලයක්. ඉලා ටයිමක් කුසල් කරන්න සිදුවීමෙන් ඉතුරු වෙන ටික දෙනා කුසල් කිරීමෙන් අසංකේය ආශ දක්වා වැඩිනවා. දෙන්න අය බයින දායක. එහෙම අසංකේය ආශ සිටේ දහවසයට බයින වාර 20ක් තියෙනවා. ඒ 20ද කියන්නේ අන්තර කල්ප 20යි කියලා. කල්ප විනාශෙන්නේ මේ සත්ව විනාශ 20ක් ඔතන තියෙනවා. ඒ අන්තර කල්ප 20ක් කාලය තුල තමයි දෙවියෝ මිනිස්සුයෝ මේ මිහිතලේ දෙව්ලොව ඉන්නේ. ඊළඟ කල්ප විනාශය ආරම්භ වෙනවා. ජීන්යෙන්, ජලයෙන්, සුලංගෙන් කොයි හරි එකකින්. කල්ප විනාශ වෙලා අවසන් වෙන්න යනවා අන්තර කල්ප 20ක් තරම් දීව කාලයක්. කල්පේ විනාශයෙන්කොට ලෝක විනාශුනේ එක සක්වලක් නෙමෙයි. සක්වලවල් කෝටි ලක්ෂයක් එකට විනාශ වෙන්නේ. හැතෙනකොට එහෙමයි. ඉතින් මේ සක්වලවල් ඔක්කොම විනාශ වෙන්නේ කෝටි ලක්ෂයක් සක්ව විනාශ වෙන්න යන අන්තර කල්ප 20ක් තරම් දීව කාලයක්. ඊළඟට අජිතාකාශ වෙලා පවතින අන්තර කල්ප 20ක් තරම් කාලයක් කුලම් පොදක්වත් නැතුව තන අන්ධකාරව. ඊළඟට බමලෝ ඉන්නේ අනන්ත අප්‍රමාණ ධර්මයන් හිතනවා මේක පෙර තිබුණා වූ ශක්කල පොළොව තලයේ දෙව්ලොව බමලොව නැතත් එසේ කලින් වගේ තිහිකාවා කියලා හිතනවා. ඒ අස්සංගේ පිරිසුදු සිතින් සිතන සිටිල නිසා යුතු සමුත්තානක වශයෙන් ලෝක ධාතුවේ වර්ෂා පතනයක් ඇති වෙලා අජිතාකාශ ඔක්කොම ජලස වෙනවා. කාලයන්ගේ රැමින් මේවා ජලස සම්පින්දනය වෙලා විනාශ වූ පොළොව තල කෝටි ලක්ෂය ඇති වෙනවා. විනාශ වූ දිව ලෝක 6 නැසක් තීතෙනවා. විනාශ වූ බ්‍රහ්ම ලෝක 3 හරි 6 හරි 9 අයිමත් 4 ගන්න. මේ නිසා තමයි සමහර බ්‍රහ්මෝ කියන්නේ මමයි මේ මමයි ලෝකේ නැවිය දෙයලා. නැවුවා නෙමෙයි. එයාට තන්නේ සිත ප්‍රත්‍ය වුණා ලෝකේ හැදෙන්නේ. ඉතේ හැදිලා අවසන් වෙන්න යන කාලයක් ඒකටත් අන්තර කාලක 20ක් තරම් දුර කාලයක් යනවා. මේ මහා කල්පයට අන්තර කල්ප 80ක් තරම් දිගයි. එයින් ලෝකේ වෙනසෙමින් පවත්නා කාලයට කියනවා සංවත් අසංක කල්පය කියලා. ලෝකේ වෙනසි අජිත ආකාශ කාලයට කියනවා සංවත් අට්ඨායි අසංක කල්පය කියලා. ලෝකේ හැදිමින් පවත්නා අන්තර කාලක 20ද කියනවා විවත් අසංක කල්පය කියලා. ලෝකේ හැදී පවත්න අන්තර කල්ප 20 කාලයට කියනවා නිවට්ටාඨායි අසංඛ්‍ය කල්පය කියලා. මේ කොටස් හතරේ එක්කාසුවීම තමයි එක මහා කල්පය කියන්නේ. ඔයාගේ මහා කල්ප ලක්ෂයක් තිස්සේ මේ දෙන්න එකට පෙරුම් පුරාගෙන ආවනේ. මොනතරම් මෛත්‍රියක් මේ දෙන්නගේ ඕනෝන් අතර පවතින්නේ නැද්ද? මේ නිසා තමයි අන්තිම දවසේ මෙන් එනකොට මහා පොළොවට පවා දරන්න බැරුව කම්පිත උනා කියන්නේ. මේ වාගේ ආචාර්ය සම්බන්දතා ලෝකේ පැතුණා. ඒ දෙන්නගේ ඒ කල්ප ලක්ෂ්‍ය තුල අපාතගේ වගක් කොහෙවත් සඳහන් වෙලා නැහැ. අන්තිමේදී භද්‍රා කාපිලානි මෙනි ප්‍රශ්න ඇතුණාට පස්සේ පැවිදි වාරයේ අපේට පැතුණා. ඉතින් මේ විදිහේ ශ්‍රේෂ්ඨ චරිත අපදාන ගැන සඳහන් කරලා තියෙන අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. නාසේ අතීතානාගත වර්තමාන තුන් කාලයේ මැනවින් දන්නා බැවින් ඒ ඒ පුද්ගලයන්ගේ අතීත භව පරම්පරා සම්බන්ධ සියල්ල විවරණය කළා කියලා. දැන් මෙතෙන් අපි සලකා බලන්න ඕනේ මා මුලින් ප්‍රතිඥා කළා ස්වර්ණ සාම කුමාරයන් වහන්සේ මෛත්‍රී බලෙන් මුළු වනාන්තරයේම මෛත්‍රී සාගත වනාන්තරය බාට පත්කලා කියන කතාව කියුණා. එසේ නේනම් අප විසිනුත් මේ මෛත්‍රී බලය ගැඹි දියුණු කළ යුතුයි නේද කියන එකයි අපේ මේ ඉදිරිපත් කරන්න යන කාරණය. මේ කාලයට කියනවා ශස්ත්‍ර අන්තක්කල්පය කියලා. ඒ කියන්නේ අවියවදවලින් ලෝකයේ මිනිස්යන් සතුන් විනාශ වෙන කාලයයි. මේ කාලයේ දේශ මූල අකුසල් උත්සන්න කාලයයි. අවුරුදු 6500ක් යනකොට මිනිසයන්ගේ පරම ආසාරු 10යි. එනකොට මිනිස්සු වැඩිම ජීවත් වෙන්නේ සත්ව මාසෙන්. සතුන් මරාගෙන තමයි කන්නේ බොන්නේ. කිසිම පංචශේලයක් ගුණයක් ධාමයක් නැහැ. මව්පියන් ගැනවත් ඇදී ඉල්ලක් නැහැ. රස භෝජන අතුරුදාන් වෙනවා. හැම සම්පත්තියක් අතුරුදාන් වෙනවා. ඒසන් සතුන් හා සමාන සමාජයක් ඇති වෙනවා. ඊළඟට තමයි සත්‍තර අන්තල්කල්පයේ කියන විනාශයේ සිද්ධ වෙන්නේ වර්ෂාපතනයක් නිසා. දැන් මේ ගත වෙගෙන යන කාලය ගෙවි යන මේ කාලයයි. අපේ බුදුරජාණන් වහන්සේ වැඩින කාලේ මිනිස්යාගේ පරමාසරුදු 100ක් තිබුණා. දැන් සතවර්ෂ 25ක් ගෙවිලා 26 වෙනි සතවර්ෂයයි මේ අපි පවතින්නේ. එක සතවර්ෂයකට අවුරුද්ද තරම් පරමාස අඩු වෙනවා. ඒ අනුව දැන් පරමාස අවුරුදු 25ක් අඩු වෙලා. එදා 100 නම් අද 65යි. එනෝ දැන් 26 වෙනි සතවර්ෂ උපදින්නන්ට 74යි පරමාස වැටින්නේ. මේ වාගේ බෑගෙන බෑගෙන යනකොට අවුරුදු 6500යි 10ට බහින්ද යන්නේ. සමාජීතත් කිසිම බහින්න පුළුවන් එතනම් වේගවත් දැස්මක් දැන් තියෙන්නේ. මේ කාලයේ තුල බෞද්ධයන් වශයෙන් බුදුගුණ බලය මනවින් පිළිගන්නා බැවින් සරුවක්යන් වාසගේ මෛත්‍රී පාරමිතා බලය අනුගමනය කරමින් තම තමාගේ චිත්තසංතාන තුල වඩාත්ම මෛත්‍රී වැඩි යුතු තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාව අවශ්‍යයි. එයින් ප්‍රධාන තැන ගන්නේ මෛත්‍රී බලයයි. මෛත්‍රී භාවනා කිරීම ගැන කෙටියෙන් හඳුන්වනවා. මෛත්‍රී භාවනා කරන්නේ කුට ආනිසංස රාශියක් මෙලොව ලැබෙනවා. සපසේ නින්ද යනවා. සපසේ අවදි වෙනවා. නපුරු සේන නොපෙනී යනවා. දෙවියන්ට ප්‍රියමනාප වේදවා. මිනිසයන්ට ප්‍රියමනාප වේදවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. වතවිෂේ අවියවද ගිනි විපත් වලකේදවා. මොහනේවා මේ වඩා ප්‍රසන්න වේදවා. චිත්ත සමාධිය වහවාම ලැබෙනවා. මරණාසන්න මොහොතේදී මනස සිහිනුවණින් යුක්ත වේදවා. මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන තුනක් උපදවනවා. ධ්‍යාන තුනෙන් නොපෙනී කියනනම් බඹතලෙ උපදිනවා. සසර ගමනේදී මෛත්‍රී භවයේ දුනු කරගත් නිසා භවය පාසය ගුණේ පිහිටෙනවා. අපේ ශාරී පුත්‍ර මහ රහතන් වහන්සේ පූර්ව ජාතියකදී අරක නමින් තාපස කෙනෙක්ව වනාන්තරේ හත්වරුද්දා මෛත්‍රී ධ්‍යාන වැදුවා. ඒ තිනේ බෙලෙන් නාසේ මහා කාල්පතක් ආදාසර බවතලේ බ්‍රහ්ම රාජයේ කොසපවින්ද ධ්‍යාන සපවින්ද කුංසිය වාරයක් සබ්දවද පදියේටපත් උනා. පංසිය වාරයක් චක්‍රවර්ත රාජ්‍යයටපත් උනා. ප්‍රදේශ රාජ්‍ය ලැබුව වාර අප්‍රමාණයි. මේක ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ කෝර ජාතියකදී පරමේසු ආත්ම දක්නා නුවණක් පහළ වෙලා තේරුම් ගත්තා මෛත්‍රී මිච්ඡර ආනිසංස ගැන දෙන පින්කමක් නැත්නම් ගුණයක් නේද කියලා අදිෂ්ඨාන කළා. මට නිවන් දක්න අතුරු කවදාකවත් මගේ සිතේ ද්වේෂයක් ව්‍යාපාදයක් ක්‍රෝධයක් වෛරයක් පටිගයක් ඇති නොවේවා. මට මෛත්‍රියම පිහිටාගෙන නිවන් මඟ යාගන්නට වාසනාව වේවා කියලා අදිෂ්ඨාන කළා. ඒ රහ තෙනතුරු නාසයේදී මෛත්‍රී බලය උපකාරී වුණා. මේක නිසා මෛත්‍රිය වැඩීමෙන් මතු සසරදී අප්‍රමාණ ආනිසංසය කාන්තෙන් ලැබෙනවා. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වයයි. මිත්‍රත්වය කියන එක නිදසුන් කරන්න දැක්වේ මව්පිය දෙන්නගේ දරුවන් ගැන තියෙන මිත්‍රත්වයයි. මව්පියන් දෙන්නගේ හිතේ දරුවන් ගැන පාලුනේ මිත්‍රත්වයේ මේ යාළුකමක් නෙමෙයි. දරුවන්ගේ අභිවෘද්ධිය පැතීමේ මිත්‍රත්වයයි. මාතා යථා නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ කියලා සඳහන් වෙනවා කවුද දන්නවා. එක දරුවෙක් ඇති මව් කෙනෙක් පිය කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන බලන්නේ නැහැ. දරුවාගේ අභිවෘද්ධියම සැලසෙනවා. මේ තරම් හිතවත් බවක් අභිවෘද්ධියේ පැතීමක් තමයි මෛත්‍රිය කියන්නේ. ඒ දෙමෝපියන් දෙන්න දරුවන් ගැන දක්වන අභිවෘද්ධියේ පැතීම හා සමානව ලෝවැස සියලු දෙනාට මේ ලැබීම තමයි මෛත්‍රියේ භාවනාව කියන්නේ. එකට හාත්පසින් ප්‍රතිපත්ති දෙය තමයි ව්‍යාපාදයේ වද්දේශය. දේශයේ දුරස්ස සතුරේ. හැබැයි මෛත්‍රියේ බොහෝම සමීප සතුරේ තියෙනවා රාගය කියලා. මෛත්‍රිය කියන්නේ මෘදු භාවයේනේ. රාගයත් මෘදු භාවයෙන් තමයි මුහුණ වලින් එන්නේ සවටගෙන. රාගයෙන් ප්‍රේසම් වෙන්නට ඕන, දේශයෙන් ප්‍රේසම් වෙන්න දෙයක් නැහැ. දේශේ දුරින්ම ඈත් වෙනවා. මෛත්‍රියේ වඩන ආකාරය මෙහෙමයි. තමන්ද තමන් ඉස්සර වෙලා මෛත්‍රිය කරගන්න අශීලයක පිළිදලා තමන්ද තමන් මෛත්‍රිය කරගෙන ඊළඟට තමන්ගේ ජීවත් වෙනවා නම් මෞතුමිය පියතුමා ගුරුතුමා ආදී වැඩිහිටි සම්භාවනීය කෙනෙක් ඉස්සරහා ඉන්න ඇති හිතාගෙන එතුමාට මෛත්‍රිය වල්ලා ධ්‍යාන උපදවනවා. එහෙම එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් ආදී වශයෙන් වෙන වෙනම අරගෙන වෙන වෙනම ධ්‍යාන උපදවනවා. දාදුලස්සිනියකට වෙන වෙනම ධ්‍යාන වඩලා සාධි නාමයක් ආසු කරලා ධ්‍යාන වඩනවා. ඊළඟට ගන්නවා මධ්‍යස්ථ කෙනෙක්. සමන් උපකාර කරලත් නැහැ, වරදක් කරලත් නැහැ මධ්‍යස්ථයි. එක්කෙනෙක් කඩගෙන ඔහු වෙත ධ්‍යාන වඩනවා. තා කෙනෙක් කියලා මෙම දාදුලස්සිනියක් මධ්‍යස්ථයන් අරගෙන හිතින් මෛත්‍රී ධ්‍යාන වඩනවා. ඊළඟ සමූහයෙම එක්ව ආසු කරලා මෛත්‍රී ධ්‍යාන වඩනවා. ඊළඟ තමන් අහිතවත් සතුරු පුද්ගලයේ සිටියනම් ඒ ඇත්තත් ඉස්සරහට අරගෙන මෛත්‍රිය වඩනවා. එහෙම කීප දෙනෙක් ඉන්නවා නම් වෙන වෙනම ඒ ඇත්තන්ගේ මෛත්‍රිය ධ්‍යාන වඩනවා. දැන් මේ ආකාරයෙන් පුද්ගල භේදය අවසන් කළා. ඒකට කියන සීමා සම්භේදය කියලා. ඒ කියන්නේ මේ හිතවන්තයා, මේ මධ්‍යස්ථයා, මේ අහිතවන්තයා කියලා දැන් භේදයක් නැහැ. ඒ කොටස් ඔක්කොටම මෛත්‍රිය ධ්‍යාන වඩන්න පුළුවන් වුණා නම් අන්න සීමා සම්භේදය. ඊළඟට කරන්නේ දැන් තමන් ගෙදරක නම් වාසය කරන්නේ ගෙදර ඉන්නේ. පේන නොපේන සීළු සත්‍යයන්ගේ මෛත්‍රී ධ්‍යාන වඩනවා. තමන් ඉන්න ගමේ සීළු සත්‍යයන්ගේ මෛත්‍රී ධ්‍යාන වඩනවා. හැබැයි ඒ ගෙදරට ධ්‍යාන වඩනකොට හිත අහතර ගන්නවා. ආසිනගෙන හිතන වගේ තමයි ගේ දිහා බලන මෛත්‍රී වඩන්නේ. ගමේ සත්‍යයන්ගේ මෛත්‍රී එකොන්ට ගමෙන් ඉහළ ආසේ ඉඳගෙන කර ඇටියටයි ආවර්ජන කළ මෛත්‍රී වඩන්නේ. දැන් තමන් ඉන්න නගරයේට, තමන් ඉන්න රටට, තමන් ඉන්න ලෝකයේට ඉහළ තිත යමින් ඉහළින් දෙන කරන්න වාගේ හරියට වැහි වහ ඉන්න වාගේ මෛත්‍රී චිත්ත ධාරාව ඉහිදුවන. දැන් ඉතින් ඊළඟට නැගෙන දිශාවට මෛත්‍රිය වැඩනවා. දිශාවේ සීල සත්‍යයන්. ඔය වාගේ දකුණේ, බටේර, උතුර, නැගෙන අනු දිශාව, දකුණු අනු දිශාව, බටේර අනු දිශාව, උතුර අනු දිශාව, යට දිශාව, උඩ දිශාව කියන මේ දිශා 10ටම වෙන වෙනම ධ්‍යාන වඩමින් මෛත්‍රිය පතුරවමු. මේ කිවේ ගැඹුරට මෛත්‍රිය වඩන හැටි. ගැඹුරට මෛත්‍රිය වඩන හැටි. මේ මෛත්‍රී භාවනා විවිධාකාරයෙන් තියෙනවා. කර්මයේ සූත්‍රයේ තියෙන එක්තරා ක්‍රමයකට. ඊළඟෙම කඳ පිළිපේ තවත් ක්‍රමයකට තියෙනවා. තාත්තා සූත්‍ර දේශනාවල මෛත්‍රී භාවනා ගැන විශේෂ විවරණ තියෙනවා. පටිසම්මෙදා මාර්ග පාළියේ විසුද්ධි මාර්ගයක් අභිධර්ම පිටකයේ සුභංගා ප්‍රකරණයේ මේ මෛත්‍රී භාවන එක ලෙස විස්තර කරලා තියෙනවා. එතන සඳහන් වෙනවා පද හතරක්. තමන්න තමන් මෛත්‍රී කරගන්නකොට පාළියෙන් කියන්නේ අහං අවේරෝ හෝමි, අබ්භ්‍යාපජ්ජෝ හෝමි, අනේගෝ හෝමි, සුඛියාතානම් පරිහරාමි. ඒක තේරෙන මම වෛර නොවේමි, මම තරහ නොවේමි, මම නිදුක් නිරෝගී වේමි, මම සුවපත් වෙමි. මේ මම සුවපත් වෙම්මා කියලා හිතන්නේ, මම වෛර නොවෙම්මා කියලා හිතන්නේ. පතනවා නෙමෙයි, තමා ළඟ තියෙන මෛත්‍රිය තමන් සිතින් ආවර්ජනා කිරීමයි මෙතන කරන්නේ. තමාගෙන තමාට තියෙන මෛත්‍රිය, තමාගෙන තමාට කවදාත් මෛත්‍රිය තියෙනවා. ඒක සාස්ත්‍ය කෙනෙක්ගයි බලන්නේ. තමන්ද මෛත්‍රිය කරගෙන ධ්‍යාන වැඩෙන්නේ. ඊළඟට තමයි අර මුලින් සඳහන් කළා වාගේ මෑණියන් ජීවත් වෙනවා නම්, පියාණන් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන්නේ කෙනෙකු ඉස්සරහට අරගෙන. දැන් මෑණියන්ට නම් මගේ මෑණියෝ වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා එක වචනයක් ගන්නවා. වචන හතරක පේරියක කියන්නේ එක වචනයක් ගන්න එක 100 10000 10000 ඉතින් ආවර්ජනය කරනවා. එමු කෙනුට ඒ මෑණියන් Taman නිකන් මැලි මැලි පේන්න පටන් ගන්නවා. ඉරිපාතීතේ නිවරණ යටපත් වෙලා උපචාර සමාධියක් එනවා. ඉරිපාතේ වාඩි වෙලා හිතගෙන සක්මන් කරමින් ඕන ඉරියවක ඒ මෑණියන් අරමුණු කරගෙන මෛත්‍රී වඩමින් එක වචනෙන් වඩමින් ඉන්නකොට තමයි ධ්‍යාන බාට හිත වැදින්නේ. පළවෙනි ධ්‍යාන ලැබුණා මේක වශී කරගන්න. ඊළඟ දෙවෙනි එකට පත් වෙලා ඒක වශී කරගන්නවා. තුන්වෙනි එකට පත් වෙලා ඒක වශී කරන්නේ කියලා යන්නේ නැහැ. ඊළඟ තමන්ගේ පියාණන්ලත් එහෙම කරන්නේ. ඒකට එක්කෙනෙක් අරමුණු කරගෙන ඔය දෙන එක වචනයකින් ධ්‍යාන තුනක් තුනක් සමවදිනවා. වඩනවා. ඊළඟට යනවා මගේ මෑණියෝ තරහ නොවේවා කියන වචනේ. ඒකෙන් ධ්‍යාන තුනක් උපදවනවා. මගේ මෑණියෝ නිදුක් නිරෝගී වේවා කියන එකෙන් ධ්‍යාන තුනක් වත්. මගේ මෑණියෝ සුවපත් වේවා කියන වචනේ ධ්‍යාන තුනක් උපදවනවා. ඒ පද අතර ධ්‍යාන 12ක් පහළ වෙන එක්කෙනෙක් අරමුණු කරගෙන. හැබැයි මේ කියන්නේ කණේ අපට කවදා කරන්න වේවිද කියලා හිතන්න එපා. මේවා කරන්න පුළුවන් ජාති දැන් තියෙන අපේ බෞද්ධයන් මේවා කරන්න ඉඩක් හැටි ඇතිට ජීවිත පැවැත්ම හදාගන්න තිබීමයි. අපි බෞද්ධෝ කියලා කොච්චරවත් ඉන්නවා. නමුත් බෞද්ධ ක්‍රම හරියට ප්‍රයෝජන ගන්න කාර්යයක් නෑ අවද කාලේ මිනිස්සුයන්ද. නමුත් අපි උසාවන්ත වෙන්න ඕනේ කවදා හරි විනයකීව මේවායේ ප්‍රයෝජන ගන්න. ඒක අපි පෙරවරුව ගන්නටයි මේ උපදෙස් දෙන්නේ. ඊළඟට දැන් අපි අර වගේම තමන්ගේ ගරු කටයුතු හිතවතුන් දහ දෙනෙක් විතර එකතු කරලා ඒ දහ දෙනාටම එකවර එක එක වචනයකින් මෛත්‍රී ධ්‍යාන තුන තුන බැගින් 12ක් පුරුදු කරනවා. ඔය විදිහට තමයි මධ්‍යස්ථ පුජ්‍යලයන්ටත් එක එක පුජ්‍යලයාට මෛත්‍රී ධ්‍යාන 12 බැගින් වැඩෙනවා. සතුරු පුජ්‍යලයන්ටත් එහෙමයි. ඊළඟට දැන් ගෙදරේ ඉන්න සීල සත්‍යයන්ද, ගමේ ඉන්න සීල සත්‍යයන්ද, නගරේ ඉන්න සීල සත්‍යයන්ද, නග්ගවේ ඉන්න සීල සත්‍යයන්ද, ධම්මජෝතනේ ඉන්න සීල සත්‍යයන්ද ඊළඟ සක්වල ඉන්න සීල සත්‍යයන්. සක්වල කියනකොට පොළොව තලයේ පමණක් නෙමෙයි. දෙවොලව බමලවත් එක්ක කොකුමයි ති. ඒ වෙනකොට මෛත්‍රී සිතේ මෛත්‍රී සිතේ බබතලෙනොත් ඉහළ ඉඳගෙන හිටෙන හැටි එකයි අරමුණු කරන්නේ. මේක දුෂ්කර දෙයක් නෙමෙයි. මේක පහසු දෙයක්. සමාධියට කරන්න බැරි දෙයක් නෑ. ඊළඟ දිසා වශයෙන් වඩනකොටත් ඔහොමයි. හැබැයි ඉතින් මේ සීල සත්‍යෝ කියන මේ වචනය ඔහොම තේලි තේලි කොටස් කොටස් ඈතට වැදුවා වගේම තව පද තියෙන ඔක්කොම 12. සීල සත්‍යෝ කියන එක වචනයයි සීල ප්‍රාණීහු සීල භූතයෝ සීල කුජ්ජයෝ සීල ආත්මාරයත්තු සීල ස්ත්‍රීහු සීල පුරුෂයෝ සීල ආර්යයෝ සීල අනාර්යයෝ සීල දෙවියෝ සීල මිනිසයෝ සීල විනිපාතික සත්‍යෝ කියලා සත්ව කොටස 12 වෙන් කරගන්නවා. ඒ සත්‍යෝ කියන්නේ පොදු වචනයක්. කාටත් එක වචනයෙන් සත්‍යෝ කියන්න පුළුවන්. ප්‍රාණීහු කියන්නේ පණ ඇති සීල සත්‍යයක්. භූතයෝ කියන්නේ උපන්න සීල සත්‍යයක්. කුජ්ජලා කියන්නේ කුජ්ජලෝ කියන්නේ උපන්න සීල සත්‍යයක්. අත්බා පරියාපන්න කියන්නේ ආත්බා ඇත්තෝ කියන්නේ උපන්න සත්‍යෝ. ඒ එක එක පදයකට සීලෝම සත්‍යයන් අයිති. ඒ නිසා ඒ පාඨ කියන අනෝදිතෝ කියලා. අනෝදසෝ කියන්නේ කොටසක් වෙන් කෙරුවේ නැහැ. එක් වාක්‍යෙම ඔක්කොම අයිති වෙනවා. ඊළඟට තියෙන පද හතක් ඒක කොටස් වශයෙන් බෙදාගෙනයි තියෙන්නේ. සීල සත්‍යෝ කොටස් දෙකට බෙදෙනවා ස්ත්‍රී පුරුෂ කියලා. තවත් ආර්ය අනාර්ය කියලා කොටස් දෙකට බෙදෙනවා. ඊළඟ දේව මනුස්ස විනිපාතික කොටස් තුනට බෙදෙනවා. විනිපාතික කියන්නේ සතර ආපායේ සත්‍යයෝ. ඉරිසන් සත්‍යෝ, ප්‍රේත සත්‍යෝ, අසුර සත්‍යෝ, නරක ආදී සත්‍යයෝ. ඒත් අනික කියන විනිපාතිකා කියලා. විනිපාතය කියන්නේ අමන්න කමන් නැතුව දුකටපත් වූ අය. විනිපාතික සත්‍යෝ කොටින්න සතර ආපායේ උපන්න දුකිත සත්‍යයෝ. දෙවලෝ බමලෝ උපන්න අය දේවා. මනෝ උපන්න අය මනුස්සව පද තුනට බෙදෙනවා. දැන් මෙතන පද 12 ගණනනේ. එක එක පදයක් ගානේ අර වාගේ ධ්‍යාන තුන තුන නෙමෙයි 12 සමවාදින්න පුළුවන්. ඕව එකාසු කළාම ධ්‍යාන ක්‍රම 528ක් ලැබෙනවා. හැබැයි මේ කියන්නේ මෛත්‍රියේ බලය අලු පුරුදු කර ගැනීමට පෙරවරු වශයෙන් අර ප්‍රායෝගිකව දිනපතා යම් ප්‍රමාණයක් වඩන්න පුරුදු වෙන්න ඕනේ. උදේ අවසේ බුද්ධ වන්දනා කරන වෙලාව දිනාන්දි 15ක් ඉස්සක් හරි ධ්‍යාන වඩන්න නෙමෙයි පෙරවරු ලබන්න මේක කරන්න ඕනේ. ඊළඟට අපි ලැබෙන අරමුණක් පාසා මෛත්‍රිය බලන්න පුරුදු වෙන්න ඕනේ. අපි හිතමු උදේ ඉඳලාගෙන අවදි වෙනවා. යම් ඇඳක නිදාගත්තේ මේ ඇඳ හැදුව ඇත්ත සුවපත් වේවා කියලා මෛත්‍රී කරනවා. මේ ඇඳේ තියෙන ඇතිරිල්ල, කොට්ටය, මෙට්ටය මේවා නිෂ්පාදනය කළ අය සුවපත් වේවා කියලා මෛත්‍රී කරනවා. නැගිටලා යනවා නාන කාමරයට. මේ නාන කාමරයේ හැදුව අය සුවපත් වේවා කියලා මෛත්‍රී කරනවා. මේ ජල නල සවි කළ අය, මේ දේ සම්පාසව සවි කළ අය නිදුක් නිරෝගී සුවපත් වේවා. එවාගෙම දත් මන්දින කොට මේ දත් බෙහෙත් දත් බුරුසු නිස්පාදනය කළ අය නිදුක් නිරෝගී සුවපත් වේවා. මූණ පිය දාන කොට මේ තුවාය නිස්පාදනය කළ ඇතො නිදුක් නිරෝගී සුවපත් වේවා. ඇඳුම් අඳින කොට මේ ඇඳුම් නිස්පාදනය කළ ඇතො නිදුක් නිරෝගී සුවපත් වේවා. කෑම බීම සූදානම් කරගන්න වෙලාවේ මේ භාජන නිස්පාදනය කළ ඇතො නිදුක් නිරෝගී සුවපත් වේවා. තේ පැන් ටික හදා ගන්න වෙලාවේ මේ තේ කොළ ටික නිස්පාදනය කළ අය, ඒ කිරිපිටි නිස්පාදනය කළ අය නිදුක් නිරෝගී සුවපත් වේවා. ආහාර පාන සූදානම් කරගන්න වෙලාවේ මේ උදුන් සකස් කළ අය, මේ භාජන සකස් කළ අය නිදුක් නිරෝගී සුවපත් වේවා. මතක් සම්පාදනය කරනවා නම් මේ හාල් නැමැති ධාන්‍ය සම්පාදනය කළ අය නිස්පාදනය කළ අය නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ එළවලු ලැබුව අය නිදුක් නිරෝගී සුවපත් වේවා. ඔය විදිහට එකක් එකක් ගන්න අපට කිසිම මහන්සියක් නැතුව මෛත්‍රියේ පුරුදු කරන්න පුළුවන් පෙරහුරුව පිණිස. එවාගෙම ගමනක් යනවා නම් Taman පරිඳින දේ පරිඳින වෙලාවේ මෙත් කරනවා. දෙපායට පාවහන් දාගන්නකොට මේ පාවහන් නිෂ්පාදනය කරලා නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ ඉස්සැසු නිෂ්පාදනය කරලා නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මුදුමාලා බණාදී නිෂ්පාදනය කරලා නිදුක් නිරෝගී සුවපත් වේවා. වාහනේ යනවා නම් මේ වාහනේ නිෂ්පාදනය කළත් නිදුක් නිරෝගී සුවපත් වේවා. යෙදුරෙක් වාතයෙන් වෙන කෙනෙක් නම් පදවන්නේ මේ පදවන යෙදුරුතුමා නිදුක් නිරෝගී සුවපත් වේවා. එවාගේ මේ පාර හැදුවත් නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ පාර යන්නේ නැත නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ ආදි වශයෙන් ධාක්වැලක් දැක්කත් මේ ගහේ සීල සත්‍යෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. මලක් දැකා මේ මලේ සීල සත්‍යෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. ඉරේණියේ දැක්කත් මේ ඉරේණියේ දකුණේ සත්‍යෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. ඉරේණියේ නොදකිනේ සත්‍යෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ තරම් හැම කටයුත්තකදීම අපේ සිතට පුදු කරගන්න පුළුවන් මේ මෛත්‍රී ආරමුණ. මේ ගැන මුලින් මුලින් හිතලා හිතලා කරන්න වෙන්නේ. පසු වෙනකොට පුරුදු වෙනකොට පෙළ ගැහෙනකොට කිසිම ආසියක් නැතුව හිතට ගලාගෙන එන ඒ ආරමුණේදී මෛත්‍රී චිත්ත තරංග. දැන් මේක පුරුදු කරගෙන පස්සේ යම් කාලයක සතියක් දෙකක් මාසයක් දෙකක් ඔයාලේ කාලයක් නිවාඩුව කරගන්න ලැබුණා නම් අන්න ධ්‍යාන භවතක් වඩන්න පුළුවන්. ඥාන වඩත භවත වඩන්න ඉස්සෙල් තව පේකානිකංශ අපට දැක ගන්න පුළුවන්. එන්න මේක නිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දසපාරමී අතුරින් මෛත්‍රී පාරමිතාව නව වෙනුව පුරලා තියෙනවා. මේ මෛත්‍රී පාරමිතාව මෛත්‍රී ගුණය දිනු කරගත්තොත් තමයි පාරමී 10ම සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. මෛත්‍රී නිසා පරිත්‍යාගය කරන්න පුළුවන්. මෛත්‍රී නිසාම සීල රැකිනවා. මෛත්‍රී නිසාම නෛෂ්ක්‍රම්‍ය පුරනවා. මෛත්‍රී නිසාම ප්‍රඥාව වැඩෙනවා. ලෝකේ වැඩ කරන්නේ. මෛත්‍රී නිසාම වීර්යය වැඩෙනවා. ලෝකේ වැඩ කරන්නේ. මෛත්‍රී නිසාම ඔතේ කනුන් උපකාර කළා. කනුන්ගෙන් ලැබෙන සාධන පීඩනවලදී ඉවසීමෙන් ශාන්තිය වැඩෙනවා. මෛත්‍රී නිසාම ලෝ නරවටනේ සත්‍ය වැඩෙනවා. සත්‍ය පාරමිතා. මෛත්‍රී නිසාම සමන් කරන යහපත් දේ සම්බන්ධ කරන අදිෂ්ඨානය එසේ නිෂ්ඨ කරගන්නවා. මෛත්‍රී නිසාම නොගැටෙන උපේක්ෂාවත් පුරුදු කරගන්නවා. මේ දේට මෛත්‍රියේ බලය පුරුදු කර ගැනීමෙන් පාරමිතා බාටපත් වෙනවා. ඒ මෛත්‍රියේ පාරමිතා මුල් කොටගෙන දස පාරමිතා පුරා ගැනීමෙන් සාග්බෝධිය නිවන් සුව ලබන්න සමත් වෙනවා. පසේබෝධිය නිවන් සුව ලබන්න සමත් වෙනවා. ලෝතුර අරිසම්බෝධිය නිවන් සුව ලබන්න හේතු වෙනවා. නීවිද්‍ය ලබන්න හේතු වෙනවා. සත්‍යබිත්‍ය ලබන්න හේතු වෙනවා. ඒ වගේම දස බල ඥාන ලබන්න හේතු වෙනවා. චතු විසරද ඥාන ලබන්න හේතු වෙනවා. සරුවක්න තාක්ඥා ලබන්න හේතු වෙනවා. නිදිර ලෞකික වූද ලෝකෝත්තර වූද අනන්ත අප්‍රමාණ ආනිසංස වින්දනය කර ගන්නට මේ මෛත්‍රී පාරමී බලයේ මව උපකාරී වෙනවා. අපේ සරුවක්යන් වාසයේ තරම් මෛත්‍රී පාරමී බලයෙන් උසස් වූ සාතුරුවරේ දවකට හිටියේ නැහැ. ඒ වගේම අනුතර ප්‍රසදම්ම සාර්ථී කියන ගුණය උන්වහන්සේ පීඨයේ මෛත්‍රී බලයේ නිසයි. ආලවක යක්ෂයා, සූචි රෝම යක්ෂයා, කර රෝම යක්ෂයා, එවාගේම අපලාල නාගරාජයා, සෝන දන්න බ්‍රාහ්මණය, කුට දන්න බ්‍රාහ්මණය, පොක්කල් සාකේ බ්‍රාහ්මණය, අඟුලිමාල තුමා, එවාගෙම වක බ්‍රාහ්මණය, සග්දව රජේ, ධනපාල ඇතා, අග්නිතික නාගරාජයා, භූමසික නාගරාජයා, මේ වාගේ අදාන්ත අවිනීත දුරුදාන්ත දෙවියන්ද, බ්‍රාහ්මණයන්ද, යක්ෂයන්ද, මිනිසයන්ද, තිරිසන් සතුන්ද ජමනය කරන්න සමර්ථ වුණේ මේ මෛත්‍රී බලය නිසායි. උන්වහන්සේ යම් සත්‍යයේ කේන්ද්‍ර වෙත ඉක්මවන්න වඩිනවා නම් තුන් ලෝකයට විහිදුවන මෛත්‍රී චිත්ත ධාරාව එතෙන් විහිදුවාගෙනයි වඩින්නේ. ඉසේ මෛත්‍රී චිත්ත ධාරාව විහිදුවාගෙන වැඩිහාම ඒ පුණ්‍යයන්ගේ තියෙන දරදඬුකම් පෙන්නපු නමුත් අන්තිමේදී බුදුපාමුල වැඩලා කෙරුවන් සරණ යනවා, සමාජ පරිදි වෙනවා, සමාජ රහත් වෙනවා. මේ තරමට මෛත්‍රී බලයෙනුයි සරුවක්යන් වාසේ අදාන් සමිනීතියන් සුදාන්ත සුවිනිත බාට පමුණවා වදාලේ. භික්ෂූන් වහන්සේලාටත් මේ උපදේශය දීලා තියෙනවා ධර්ම දේශනාවක් කරන් ඉස්සර බණ පිළිසෙට මෛත්‍රී වඩ පටන් ගන්න කියලා. ඒ වගේ අදිස්ථාන පාක් භික්ෂූන් රැත්තන් දේශකයන් වහන්සේලාට නියම කළා කියලා. ඒ අනුව සලක බැලීමේදී ගිහි පැවිදි සෑම දෙනා වෙත අත්‍යවශ්‍ය උසස් ගුණයක් තමයි මේ මෛත්‍රී චිත්ත ධාරාව පුරුදු කර ගැනීම. විශේෂයෙන්ම දරුවන් අදින දෙමව්පියෝ, දෙමව්පියන් ඇසුරු කරන දරුවෝ, එවාගෙම වැඩිහිටියන් ඇසුරු කරන සේවක සේවිකාවන් මේ හැම දෙනාගේම චිත්ත සංතාන තුල ඔවුන්ව වෙත මේ මෛත්‍රී බලය පිහිටුවා ගත්තොත් ඒ තැන බොහොම වාසනාවන්ත ස්ථානයක් බවට පත් වෙනවා. එවාගෙම සමාජ අකීකරු දරුවන් බොහොම සුවච සුවිනීත දරුවන් බවට පමුණවා ගන්නට මේ මෛත්‍රී බලයේ පුළුවන්කම තියෙනවා. යදරෝගය හදන අයට රෝග නිවාරණය කරගන්නට සුවපත් කරගන්නට මේ මෛත්‍රී බලයෙන් ශක්තිය ලැබෙනවා. එවාගෙම අකීකරු සේවක සේවකාදීන්, අවංක නැති සේවක සේවකාදීන් බොහොම සුවච සුවිනීත අය, කීකරු අය අවංකය බවට පමුණවා ගන්නට මේ මෛත්‍රී බලයෙන් පුළුවන්කම තියෙනවා. තමන්ගේ සතුරුකම් කරන ළඟ හෝ දුර හෝ යම් කෙනෙක් ඇතොත් ඔහුගේ සතුරුකම් සම්පූර්ණයෙන්ම යටපත් වෙන ඇතියට ඔය යහපත් සුවිනීත සුවචේ කීකරු නැත්නම් හිතවත් කෙනෙක් බවට පමුණවා ගන්නට මේ මෛත්‍රී බලයේ මහ උපකාරී වෙනවා. මේ කාරුද්දු කීකරු ඉස්සර සිද්ධාක් මල තීපත්තනා කෙටියෙන් කියන්න. නම ගම කියන්නේ නැතුව කියන්නම් අපි අසුරු කළේ අපට දෙමව්පියන් වාගේ ඉතියේ සදහවත් මහත්මිය. ඒ මහත්මයා මට කිව්වේ 1975 අවුරුද්දේ ස්වාමීන් වහන්සේ මම පොල් මණ්ඩලේ නඩ බලන සභාපති. ප්‍රධාන සභාපති බෞද්ධ නෙමෙයි බොහෝම ධනවත් ගැවිලිකරුවෙක්. ස්වාමීනි මේ තැනැත්තා ප්‍රධාන සභාපති මට බොහෝ වෛර කරනවා. කවදාකවත් මුහුණ බලන්නේ, කවදාකවත් කතා කරන්නේ, hina වෙන්නේ නැහැ. යමක් ගැන සාකච්ඡා කරන්න වචනයක් දෙන්නේ නැහැ. අපි දෙන්නා කරුණු දෙකකට දක්ෂයෝ. එතුමා වැවිලියාසේ දක්ෂයේ, තමන් වෙළඳාන්සේ දක්ෂයේ. ස්වාමීනි මේ සභාපතිතුමාගේ සිට මෘදු භාවයක පත් කරගන්න මට උපදේශයක් දෙන්න. අපි දෙන්න සමගව සාකච්ඡා කරමින් පොල් මණ්ඩලයේ කටයුතු කළොත් පොල් මණ්ඩලයෙන් විශාල ආදායමක් ආර්ථිකයක් රටට බෙදා දෙන්න පුළුවන්. ඒ කාලයේ ඇටේ අපේ දැනුමේ පමණින් උපදේශ දුන්න බුදුගුණ එක එක බුදුගුණයක් පාසා හිත යොදමින් එතුමා ඉදිරියේ යට හිතාගෙන එතුමාට මෛත්‍රී කරන්නයි කිව්වා. කිර බොහෝම තදින් හිතර ගත්තා. තා සතියකින් නීතිමත් වෙන බවත් දැනගෙන ඒ සතිය පුරාම එතුමා අරමුණු කරගෙන මෛත්‍රී වැඩුවා. නීතිමත් යන වෙලාව කවදාකවත් නැති සතුරුදායක මුහුණකින් සිනහ වුණා. කල්පනා කළා දැන් හරි. දැන් මෛත්‍රී ආනිසංස දැක්කනේ. ඊළඟ වාරෙන් තුරුමන්න පොඩවා මෛත්‍රී වඩන්නේ මේ කියලා ඊළඟ සති දෙක පුරාම මෛත්‍රී වැඩුවා. සති දෙක නිමවි තැසීමේ යන වෙලාවේ ප්‍රධාන සභාපති නේලාණන් ඇවිල්ලා ගේට්ටුව ළඟටම ඇවිල්ලා අතට අත දීලා පිටතට තියලා බොහොම සුවඳව කතා කරලා වාඩි කරවගෙන සුහද භාවයට පත් වුණා. අන්තිමේදී පොල් මණ්ඩලෙන් ඉවත් වෙනතුරු මේ සුහද භාවයේ පිහිටාගෙන එම සේවය කරන්න පුළුවන් වුණා. මේ කවර බලයක්ද? මෙම කිසිම බලයක් නෙමේ මෛත්‍රී බලය. මේ වාගේ කෙනෙක් අර විරුද්ධවාදී කෙනෙක්, නොගැලපෙන කෙනෙක් මොනෙකෙක් සාමකාමී කෙනෙක් බවට පමුණවා ගන්න පුළුවන් උනේ මෛත්‍රී බලයෙන්. ඔය වගේ සිදුවීම් කීපයක් අපි දැකලා තියෙනවා. ඒක නිසා බෞද්ධයන් වශයෙන් අපට මේවෙන් බොහොම ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඉන්දියන් මෙතකින් මේ සම්බන්ධ කතාව නවත්වන අතරේ මේ මෞර්ය දෙපළගේ මෛත්‍රිය ගැන කැටියෙන් දෙනීමක් කළ යුතුව තියෙනවා. බොහෝ සෙයින් දෙමෝපියන් අතරේ ඒක කාලයක් සුහදතාව තිබේ ගැටුම් වැටුම් ඇති වෙනවා. ඒක ලෝක ස්වභාවය. නොදියුණු හිත් නිසා ඒක සිද්ධ වෙන්නේ. නමුත් මේ දෙපළ මේ තරම් හොඳ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න දරු පිරිසක් එක්ක බොහෝම සැනසෙයි ජීවත් වෙන්නේ. මං හිතනවා මේ 60 අවුරුද්ද තුලම ඔවුන් අතර කවදාකවත් වචන මාත්‍රයකින්වත් ගැටුමක් ඇති නොවෙන්න ඇති කියලා. ඒ නිසා තමයි මෙසේ නිරෝගීව වයස්ගත වුණත් හිතේ සැනසෙල්ලෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි නවක පිළිසෙදේම නැත්තම් ඉදිරි බාල පරම්පරාවට මේ දෙන්න ආදර්ශ වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරතේ මේ දෙපළගේ දීර්ඝ සංසාර එකට එන ප්‍රාර්ථනාවක් ඇති. ඒක නිසා මේ ජීවිතේ පුරා සමන් රැස්කවත් කරගන්නා ලද දාන සීල භාවනාදී යම්තා කුසල ධර්ම සම්භාරයක් ඇත. ඒවැයි ශක්තිය ත්‍ක්නත්‍රේ අසීමිත ගුණානුභාවයක් තිහිටලා මේ මාපේ දෙදෙනා භවයක් භවයක් පාසා සුගතියෙන් සුගතියට සපත් වෙමින් සද්ධානෙන් සීලයෙන් සුත්තයෙන් ත්‍යාගයෙන් ඥානෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් බැඳීගෙන සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දරුවන් ද ලැබමින් ඒ දරුවන්ට නිවන් මාර්ගට උපකාර වෙමින් පාරමී පුරාගෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භද්‍රා කාපිලා රහත් මෙන්න වාසේ මෙන්න තමන් යම් බෝධි ඥානයක් පතනවා නම් ඒ බෝධිය දක්වාම එකට පාරමී පුරාගෙන ඒක මණ්ඩපයකදී තමන්ගේ දරුවන් මුණුබුරන් මිනිබිරියන් වාගේ පෞලිය සෑම දෙනා එක්කම එකම ධර්ම මණ්ඩයකදී සතු බෝධියෙන් බුදුපසේ බුදු මහා රහතන් වහන්සේ ආબોධ කොට නිමිසනසේ වදාළ ශාන්ත ප්‍රණීතග්‍ර අමා මහ නිවන් සුව ලබස්වා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. අපේ ශාන්ති නායකයන් වහන්සේ මෙසේ විෂය අසංකේය කල්පලක්ෂයක් තුල බෝධි සම්භාර පුරා ලෝතුර බුදුණා. බුදු බාට පත් වෙලා අවුරුදු 45 තිස්සේ ධම්මයේ වස්සවල සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා අමා මහ නිවන් පුර පැමිණිවා. අනාගතයේ අවුරුදු 5000ක් මුළුල්ලේ නිර්මල ප්‍රයතීමේ අරිෂ්ඨාන බල පිහිටුවලා මානෙල් මාසොඳ විදින සීමුක පත්මයෙන් සුදු බුදුරජාණන් දන දලදා ඓශ්වර්යයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට තිබුවා. ආශෝධ 80ක් ආයු වරඳලා 45 අවුරුද්දකින් බුදු කිස නිමවලා රතදාසක් ලෝක ධාතු ඒකාලෝක කළ මේ පාන්නක් නිෙන්නාසේ අනුපාදිසේත පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. නික්ලේශේ රාතන් වහන්සේලා පිරිනිවුණ සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙතු ජනතාව සුවකී කර්මාරූපව මිය පරලෝ ගියා. යනිති විහාරස්ථානද රාජධාන උයන් පුකුණ මාලිගා දේශයල්ලද කාලයාගේ ඇවැමින් නෂ්ඨාවසේත වුණා. මේ වාගේ නන්ද තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු. දේවාල දරාලියට කණන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු. සෑමෙන් දීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් බතෙන් බුලෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්වාව සියල්ලක්. හිත ඇති හිතනදී සෑම සංස්කාර ධර්මත් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි සන්තති පරම්පරා වශයෙන් පවත්නා බැවින් අනිත්‍යයි. සිඳෙමින් බිනෙමින් සතති පරම්පරාව පෙළපෙළේ පවත්නා බැවින් දුක්ඛයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් ගත නොහැකි බැවින් අසුබයි. අනිත්‍ය දුක්ඛනාත් අසුබව සීල සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැත නැතගෙන දෙන පූර්ව භව තෘෂ්ණාව පරමාර්ථ වශයෙන් දුක්ඛ සමුදයරි සත්‍යයි. ඒ දෙකෙන් පද වූ අසංකත ධාතු නිර්වාණයේ පරමාර්ථ වාසයෙන් දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ නිරෝධාරි සත්‍යයේ සුවසේ සාක්ෂාත් කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය පරමාර්ථ වාසයෙන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පතේ බුදු මහ රහතන් වහන්සේලා දීර්ඝ කාලයක් විරෝධානාදී පාරමී දෙලින් මේ ආර්ය සත්‍ය අතට ආબોධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සතර දුක් කරණේ කොට කෙල නිමග නිවාසාන්ත නිවනින් සැනසේ වදාළ සියලු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම පාරමී බවට බෝධිපාක්ෂික ධර්ම බවට පත් වේවා. චතු බෝධීන් සුවසේන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා අපි හිතුවා.